සාදු සාදු සාදු නමස්කාර වේවා බුදු රුවනට සමදා මම බුදු සරණ යමි නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා රුවනට සමදා තිසරණ සරණ යමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතාං සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස එවං පස්සං භික්ඛවේ සුතවා අරිය ශාවකෝ රූපස්මින් පිනිබ්බින්දති වේදනාය පිනිබ්බින්දති සංඥාය පිනිබ්බින්දති සංඛාරේසු පිනිබ්බින්දති විඤ්ඤාණස්මින් පිනිබ්බින්දති නිම්බින්දං විරංජති විරාගා විමුච්ඡති විමුත්තස්මින් විමුත්තමිති ඥානං හෝති කේනා ජාති වසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති පජානාති ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ නමතරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අජිත් මුණසිංහ මහත්මයාගේ මල්ක මුණසිංහ නෝනා මහත්මියගේ නිමසෙහි වාර්ෂිකව සිදු කරන ධර්මචාරිකාමය සදහම් වැඩසටහනයි මේ ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ 2019 වර්ෂය ආරම්භ කරමින් මුළු වසරටම ආශිර්වාද පිණිස සිදු කරන ඉතාම ලස්සන පින්කමයි මේ සිදු කෙරෙන්නේ. ඉතින් ඔබ දෙපළගේ නිවස අද ඉතාම ලස්සනයි. මේ ලස්සන වෙලා තියෙන්නේ ගෙයි තියෙන අලංකාරයෙන් විතරක් නෙවෙයි. දල්වා තියෙන විදුලි බුබුළු වලින් විතරක් නෙවෙයි. මේකේතර ලස්සන වෙලා තියෙන්නේ මේ රැස්සේ ඔබ හැමදේනාගේම සිත් බොහොම ලස්සනයි. අන්න ඒ සිතේ තියෙන ලස්සන බව නිසා තමයි මේ ගෙදර අද හුඟක් ලස්සන වෙලා තියෙන්නේ. ඉතින් ඔබ දෙපළ ජීවිත කාලේ බොහෝ වෙහෙස මහන්සියලා උපයපු ධනෙන් ගන්න ප්‍රයෝජන තමයි මේ ඔබ ගන්නෙ. ඔබ දෙපළගේ ජීවිතයට ආලෝකයක් වගේම ළඟින් ඇසුරු කරන ඥාති මිත්‍රාදීන් බොහෝ දෙනාට දෙන්න පුළුවන් ඉහළම දානය ඔබ මේ පරිත්‍යාග කරන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බ දානං ධම්මදානං දෙනාති කියලා. සියලු දානයන් අතුරින් ධර්මදානය උතුම්ම දානමේ පින්කම කියලා. අන්න ඒ දානයයි ඔබ මේ අද පරිත්‍යාග කරන්නේ. ඉතින් ඒක කෙනෙකුට කැම බීමක්, ඇඳුමක්, නිවසක් හෝ රැකියාවක් දෙනවට වඩා බොහොම ආනිසංසදායි. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සියලු දානයන් අතුරින් ධර්ම දානය අග්‍රයි කියලා. ඒ ධර්ම දානය අග්‍රවන්නේ ධර්ම ශ්‍රවණය කර නැත්නම්ගේ සිත මේ මොහොතේ සැනසෙනා වගේම සතර ආත්ම භාව බොහොමයකට සැප විපාක ගෙන දෙන පින්කමකුයි ඔබ මේ සිදු කරන්නේ. ස්වාමීන් වහන්සේලා ඔබට ආමන්ත්‍රණය කරනකොට ප්‍රධාන වශයෙන් කියන වචන දෙකක් තියෙනවා. දැන් මාත් එහෙම තමයි ඔබව ආමන්ත්‍රණය කළේ. ශ්‍රද්ධාවන්ත පින්නතුනි කියලා. සැදැහැවත් පින්නතුනි කියලා. මේ වචන දෙක නිකන් කියන වචන දෙකක් නෙවෙයි. මේ වචනේ ලොකු අර්ථයක් තියෙනවා. එකක් ශ්‍රද්ධාවන්ත කියන එක, අනිත් එක පින්නතුනි කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රද්ධාවන්ත කෙනාගේ තියෙන ලක්ෂණ මොනවද කියලා. දස්සනකාමෝ සීලවතං සද්ධම්මං සෝතු මිච්ඡති විනේය මච්ඡේර මලං සවේ සද්ධෝති උච්චති කියලා. ශ්‍රද්ධාවන්ත කෙනාගේ ළඟ ප්‍රධාන වශයෙන් ලක්ෂණ තුනක් තියෙනවා. දස්සනකාමෝ සීලවතං සීලවතුන් දකින්නට කැමති. සද්ධම්මං සෝතු මිච්ඡති සද්ධර්මයේ දේශනා අහන්නට කැමති. විනය මච්චේර මලන් තමන් හිතේ තියෙන මසුරු මල ලෝභය දුරු කරන්නට උනන්දුවෙන් කටයුතු කරනවා. මෙන්න මේ ලක්ෂණ තුන තමයි ශ්‍රද්ධාවන්ත කෙනෙකුගේ ළඟ තියෙන ප්‍රධානතම ලක්ෂණ තුන. මොනවද මේ ලක්ෂණ තුන? සිල්වතුන් ගුණවතුන් දකින්නට කැමති, බණහන්නට කැමති, දන් දෙන්නට කැමති. මෙන්න මේ ලක්ෂණ නිතර ප්‍රගුණ කරන අය ඔබ. ඔබේ ගැන හුඟක් සතුටට පත් වන්න. අනිත් කාරණේ තමයි පින්නතුනි කියලා අපි කියනවා. ඇයි ඔබට පින්නතුනි කියලා කියන්නේ? ඔබ හැම දිනෙකම සසර බොහෝ පින් කරපු අය. ඒ පිනේ පොඩ්ඩක් හරි අඩුවක් තිබුණා නම් ඔබට මේ මොහොතේ කන නොඇසී යන්නට තිබුණා. ඇතැම් විට ඔබගේ ඇස් දෙක අන්ධ වෙන්න තිබුණා. මන්දබුද්ධික වෙන්න තිබුණා. ශරීර ආබාධ ඇති වෙන්නට තිබුණා. ඔබට ලැබෙන හිටිය ලැබුණු ළඟම ඥාතීන්, දරුවන්, සහෝදර සහෝදරියන් බරපතල ආබාධ වලට, අංග විකල තත්ත්වයන් වලට, මන්දබුද්ධික ආදී ස්වභාවයන් වලට පත් වෙන තිබුණා. අන්නේ සියල්ලගේම වළක්වලා ඔබට ඊටාම ලස්සන රූපයක්, ලස්සන අගපසඟ, හොඳ බුද්ධියක්, වාසනාවන්ත පරිසරයක්, පින්වන්ත ඥාතීන්, දරුවන් මේ හැමදෙනාම ලැබපු ඔබ පින්වන්තයි. අනිත් කාරණේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ සද්ධර්මය ලෝකේ පවතින ඉතාම දුර්ලභ කාලයක ඔබ ඉපදිලා ඉන්නවා. සද්ධර්මයේ තියෙන කාලයක ලෝකේ ඉපදුනා විතරක් නෙවෙයි, ඒ සද්ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් වටා පිටාවක ඔබ ජීවත් වෙනවා. සද්ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් වටා පිටාවක ජීවත් වෙන විතරක් නෙවෙයි, ඒ සඳහා ඔබට පහසුව, විවේකය, කැමැත්ත ඔබට ලැබිලා තියෙනවා. සමහර අයට සද්ධර්ම ශ්‍රවණය කරන්න පහසුකම් තිබුණත් ඒ සඳහා ඕනකමක් නැහැ. ශ්‍රද්ධාවක් නැහැ. ඒ සඳහා හිත යෙදෙන්නේ නැහැ. අපි සමහර විට යට දොස් කියනවනේ. බණ ටිකක් අහන්නේ නැහැ කියලානේ. නමුත් වෙනතුනි ඒකේ ලොකු පසුතලයේ ලොකු කාරණයක් තියෙනවා. බුදුදහමට අනුව ගත්තොත් වෙනතුනි සද්ධර්ම ශ්‍රවණය කරන්න යම්කිසි කෙනෙක්ගේ හිත නැඹුරුවන්නේ සසර කළා වූ පින්කම කානිසංශයක් විදියට. මොකක්ද ඒ පින්කම? ඒ පින්කම තමයි තමන් සසරේදී දන් දෙද්දී කාරණා පහකින් යුක්තව සසර දන් දෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි හිතන් ඉන්නේ අපි සන්තක වැඩයක් කෙනෙකුට දුන්නොත් ඒක ලොකු දානයක්, ඒකෙන් සම්පූර්ණ ආනිසංස සිදු වෙනවා කියලා අපි හිතන් ඉන්නේ නේ. නමුත් එහෙම නෑ පින්නතුනි. යමක් පරිත්‍යාග කරොතින් එහි විපාක විදියට තමන්ට භවභෝග සම්පත් ලැබෙනවා. හැබැයි භවභෝග සම්පත් ලැබුණට විතරක් ඒ ජීවිතය සාර්ථක වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භවභෝග සම්පත් ලැබෙනවත් එක්කම තවත් සම්පත් තමන්ට ලැබෙන්නට ඕන. මොනවද ඒ? ඒ තමයි තමන් ඇසුරු කරන ඥාති මිත්‍රාදීන් දැසිදසු කම්කරුවන් සේවකයන් තමන් කියන දේ අහන්නට තමන්ගේ වචනයට අනුකූල බවකින් යුක්ත වෙන්නට ඕන. ඇතැම් විට තමන්ට මහා ධනයක් තිබුණත් gedare ඉන්න තමන්ගේ ඥාතීන් හෝ සේවකයන් තමන් කියන දේ අහන්නේ නැත්නම් තමන්ට ලොකු කලකිරීමක් ඇති වෙන්නේ. තමන් ගණන් ගන්න නැහැ කියලා තමන්ට ලොකු සිත්තැවුලක් ඇති වෙනවා. ඇතැම් විට අපට ධනෙ ලැබෙනවා. ධනෙ ලැබුණට ඒ ලැබෙන ධනය පරිහරණය කරන්න තමන්ට කැමැත්තක් ඇති වෙන්නේ. සසරදී දන් දීපු නිසා තමන්ට ලැබෙනවා. ලැබුණට ධනෙ තියාගෙන ඉන්නවා. ධනෙ ගොඩ ගහගෙන ඉන්නවා. හරියට ණයක් ගෙවන ණයක් එකතු කරන වගේ ඒක එකතු කරලා තියලා එහෙම මැස් දෙක පියා ගන්නවා. පස්සේ ඉතින් ණයට හිමිකාරයෝට කැවිලි එක ගන්නවා. එතකොට සසරදී තමන්ට භවෝග සම්පත් ලැබෙනවා. ලැබුණට තමන්ගේ ඥාතීන් තමන් කියන දෙයට අනුකූලතාවයක් නැහැ. තමන් ලැබෙන ධනිය තමන්ට පරිහරණය කරන්න කැමැත්තක් නැහැ. අනිත් කාරණේ තමයි සද්ධර්මයේ ඇසෙද්දී සද්ධර්ම ශ්‍රවණය කරන්න තමන්ට හිතක් යෙදෙන්නේ නැහැ. කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. කොහොම හරි මා මේ කියන බණ අහන්නට ඕන. ඒ ධර්මයේ තියෙන වැදගත්ම කරුණු ටික මා ස්පර්ශ කරන්න ඕන. පරිශීලනය කරන්න ඕන. ඒ සඳහා කොහොම හරි මම උනන්දුවක් ඇති කරගන්න ඕන කියලා කැමැත්තක් ඇති වෙන්නේ. ඇතැම් විට අපට මහා ධනයක් තියෙනවා. ඥාතීන් ඉන්නවා. ඇතැම් විට මේ ආත්මභාවයේ දානීය පූජා කරනවා. හැබැයි බණ අහන්නට කැමැත්තක් නැහැ. ඇතැම් විට බණක් අහන්න වාඩි වුණත් ඒ බණ අවසානයේ දක්වාම ගැඹුරු කාරණා යනකම් අහන්නට හිතේ දෙන්නේ නැහැ. මොනම හෝ කාරණයකින් එක වැළකීලා යනවා. මෙන්න මේ තුන ඇතිවන්නේ ඇයි පින්නතුනි? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සසරේදී දන් දෙද්දී න අසක්කච්ඡන් දානන්දේති සකසා දානය දුන්නේ නැත්නම් මෙන්න මේකෙන් තමයි මේ ස්වභාවය ඇති වෙන්නේ. අනිත් දේ තමයි අචිත්තිකත්වා දානන්දේති ගරුසරු නැතුව නම් දන් දෙන්නේ. අන්න ඒ නිසාත් මේ ප්‍රතිඵල ඇති වෙනවා. තුන්වෙනි කාරණය තමයි න සහත්තා දානන්දේති තමන්ගේම අද්දකෙන් නම් නෙවෙයි නම් දානය දෙන්නේ. අන්න ඒකත් එක කාරණයක්. අනිත් දේ තමයි අපවිද්දන් දානන්දේති කලාතුරකින් නම් දානය දෙන්නේ. අන්න ඒ නිසාත් මේ ස්වභාවය ඇති වෙනවා. අනිත් කාරණිය තමයි අනාගමන දිට්ඨිකෝ දානන්දේති කර්මඵල අදහගෙන නොවේ නම් දානය දෙන්නේ. අන්න ඒකත් මේ දානේ අඩුව සිද්ධවන්නට හේතුව. මේ කාරණා පහ මතක තියාගන්නට ඕන. මම ඒක අනිත් පැත්තට සුභවාදී පැත්තට කියනවා. එතකොට දානයක් දෙනකොට කාරණා පහක් තියෙනට ඕන. මොනවද ඒ කාරණා පහ? සක්කච්ඡන් දානන්දේති මනවින් සකසලා ලක්ෂණට පිළිවෙලට ඒ දානෙ දෙන්නට ඕන. චිත්තිකත්වා දානන්දේති දානයක් දෙනකොට ඊටාම ගෞරවයෙන් ඒ දානෙ පූජා කරන්න ඕන. සහත්තන් දේති තමන්ගේම දෑතින් අත් දෙකෙන් මේක පූජා කරන්නට ඕන. අනපවිද්දන් දානන් දේති නිතර නිතරම දන් දෙන්නට ඕන. සමහර අයත් හිතනවා නිතර නිතර අපි පින් කරන්නේ. අවුරුද්දකට සැරයක් අවුරුදු පහකට සැරයක් විතර පින්කමක් කරාම ඇති කියලා අපට හිතෙන්නේ. ඇතැම් විට අපට හිතෙන්නේ අපි දිනපතාම මොන හොදනවනේ, දිනපතාම කෑම කනවනේ, දිනපතාම නානවනේ, දිනපතාම නිදිනවනේ කියලා තමට හිතෙන්නේ. එහෙනම් එක දවසක් කෑමක් කෑම ප්‍රමාණවත් නෙමුරු ජීවිත කාලයටම. එක දවසක් මොන හේතුවක් ඇති නැති ජීවිත කාලයටම. නමුත් වෙනතුනි හැම නැහැ. අන්නේ වගේම තමයි දන් දෙන එකත් නිතර නිතරම දෙන්නට ඕන. මේ අපි අද මේ ගත කරන ජීවිතේ හරියට බොහෝ මිල මුදල් උපයාගෙන ඉතාම සුපිරි හෝටලයක වාසය කරන වගේ මේ අවස්ථාව. ඒ උපයාගත් ධනිය ටික දිනපතාම වැය වෙලා යනවා. අන්නේ වැය වෙනවට සාපේක්ෂව ඊට වඩා වැඩිපුර අපි නිතරම උපයන්නට ඕන. සසර ගමනට මඟ වේදමක් රැස් කරගන්නට ඕන. අන්නේ ඒ සඳහා නිබදව පින්කම් කරන්නට ඕන. තමන්ටම කරන්න වියදම් නැති වුණත් අඩු ගානේ තමන්ගේ යහල මිත්‍රාදීන්ගේ ඥාතීන්ගේ ගෙවල් වලට කරන පින්කමකට සහභාගී වෙල ශ්‍රමයෙන් හරි තමන් උදව් කරන්නට ඕන. සුළු දෙයකින් හරි උපකාරයක් කරන්නට ඕන. එහෙම නැත්නම් ලෝකෙ සිදුවන දානමය පින්කම් ගැන හිතලා හරි තමන්ගේ හිතේ කුසලය තමන් දිනු කර ගන්නට ඕන. මෙන්න මේක පින්නතුණි සංසරයේදී දානේ නියමානිසංස ලැබෙන්නට හේතුවක් වෙනවා. අනිත් කාරණිය තමයි කර්මඵල අදාහගෙන දානය දෙන්නට ඕන. තමන් මේ කරන පින්කමෙන් තමන්ට සැප විපාක ලැබෙනවා කියන විශ්වාසයෙන් දානය දුනොතින් තමයි ඒ දානයෙන් නිසි ආනිසංස ලැබෙන්නේ. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ කාරණා පහක් දේශනා කරනවා දන් දෙනකොට කොහොමද දෙන්න ඕන කියලා. මොනවද ඒ කාරණා පහ? සකසා දන් දෙන්නට ඕන. ගරුසරු ඇතුව දන් දෙන්නට ඕන. තමන්ගේ දෑතින් දන් දෙන්නට ඕන. නිතර නිතර දන් දෙන්නට ඕන. කර්මඵල අදහාගෙන දන් දෙන්නට ඕන. මෙන්න මේ විදිහට දන් දීමෙන් ලැබෙන ආනිසංසය මොකද්ද? ඒකින් ලැබෙන ප්‍රධානතම ආනිසංසය තමයි පින්නතුණි සසරේදී ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබුණොතින් කොහේ හරි ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න ලොකු උනන්දුවක් කැමැත්තක් ඒ සඳහා පහසුකම් ටික මේ ආදී ලැබෙනවා. දැන් මේ වගේ කාලෙක මේ පින තියන අය ඇතැමිට බණහන් යන්න බැරි වුණත් ඒ තැනැත්තාට කොහොම හරි ඒ ධර්ම දේශනා තියෙන වෙබ්සයිට් එක ලින්ක් එක කොහෙන් හරි අර හම් වෙනවා. තමන්ගේ ගෙදර මිදගෙන හරි ඒ පහසුකම් ටික තමන්ට ලැබෙනවා මේ පින්කම් ආනිසංස විදියට. හැබැයි මේ දාණය නිසි ලෙස මේ පින්කම සිදු නොවී තිබුණොතින් තමන්ට ඇතමිට මේ අවස්ථාව ලැබුණා තමන්ට ඒක දැනෙන්නවත් නැහැ. බටහිර සහ යුරෝපයේ ධර්මයට නැඹුරු වෙච්ච ධර්මයේ ප්‍රගුණ කරන ඇතමිට පැවිදි වෙච්ච අය ශ්‍රී ලංකාවට කියන කතාවක් තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ අය මැණික් පර්වතයක් උඩ ඉන්න අන්දියෝ ටිකක් වගේ කියලා. මහා මේ වටිනා දහමක් ලැබිලා ලැබුණ විතරක් නෙවෙයි ඒ සද්ධර්මයේ මුළු ලෝකයම වෙනුවෙන් ඉතිරි කරලා ඒ දහමින් ප්‍රයෝජන නොගන්නා පිරිසක් ඉදිරියට සලකන්නේ. නමුත් ඒ අතර ඔබට ඔබ ගැන හුඟක් සතුට වෙන්න පුළුවන්. ඔබේ ජීවිතයේ කාලේ ඔබ කරපු පින්කම් ඔබ ධර්මයට නැඹුරු වෙච්ච ආකාරය මේ ආදී කරුණ ගැන හිතනකොට ඔබට ලොකු සතුටක් ඇති කරගන්න පුළුවන්. ඇයි පින්නතුනි අපි මෙහෙම ධර්ම වෙත නැඹුරු වෙන්නට ඕන? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරාභවෝ කියලා. යම් කෙනෙක් දින වෙනවාද පිරිහෙනවාද කියලා බලාගන්න එක හරිම ලේසියි කියලා. ලේසි වුණාට සාමාන්‍ය කෙනෙකුට නෙවෙයි මේක. ධර්මයක් දන්න කෙනෙකුට කෙනෙක් දිහා බැලුවාම හිතා ගන්න පුළුවන් එයා ඇත්තටම දිනු වෙන කෙනෙක්ද පිරිහෙන කෙනෙක්ද කියලා. දිනු වෙනවද පිරිහෙනවද කියලා බලන්නේ පින්නතුනි ධනෙ නෙවෙයි. ධනිය තිබ්බට ධනවත් නෑ බොහෝ දෙනෙක්. කොච්චර ධනිය තියෙනවාද කියලා මත නෙවෙයි ධනවත් කියන එක තීරණය. ධනවත් කියන එක තීරණය වෙන්නේ කොහොමද? දන් දෙන ආකාරයෙන්. දන් දෙන පරිත්‍යාග කරන ආකාරයෙන් තමයි ධනවත් බව බලන්නේ බුදුදහමේ හැටියට. ධනිය හුඟා තිබ්බට කෙනෙක් ධනවත් වෙන්නේ නැහැ. ඇයි ඒ? ඒ තැනැත්තා ඒකම රැක ගන්න උත්සාහ කරනවා නම් ඒකම මදේ කියලා තව තවත් උපයන හදනවා නම් ඇත්තට මෙයා ධනවත් කෙනෙක් නෙවෙයි. ඇත්තට මෙයා ධනෙන් ප්‍රයෝජන ගන්න කෙනෙකුත් නෙවෙයි. එයා ධනය හොයන කෙනෙක් මිසක් ධනෙන් නියම සැප ලබන කෙනෙක් නෙවෙයි. අන්නේ නිසා තමන් උපයන ධනෙන් අත්තාන සුඛේති පීණේති. තමන් මුලින් සතුට වෙන්නට ඕන. හොඳට කාල බීල ඇඳලා ලස්සනට තමන් ඉන්නට ඕන. පොත දාරාන සුඛේති පීණේති. තමන්ගේ දූ දරුවන් ඉන්නවා නම් ඒ දරුවන් සුවපත් කරන්නට ඕන. මාතා පිතුන් සුඛේති පීණේති. මව්පියන් සුවපත් කරන්නට ඕන. සමන බ්‍රාහ්මණාන සුඛේති පීණේති. සමන බ්‍රාහ්මණයන්ට තමන් මහන්සියෙන් හම්බ කරපු දේ නිර්ලෝභීව කම්පල අදහගෙන පරිත්‍යාග කරන්නට ඕන. මෙන්න මේකෙන් තමයි පිනතුනි කෙනෙක්ගේ දියුණුව බලන ප්‍රධානතම ලක්ෂණය වන්නේ. ඉතින් පිනතුනි මෙවැනි සද්ධර්මයක් අපට ලැබුණේ අපි සතර හුඟා පින්කම් කරලා. මේ ධම්මග අපට නොලැබුණා නම් ඇත්තටම අපි දන්නේ නැහැ කොහොමද නියම මානසික සැනසීම ලබන ක්‍රමය කියලා. දැන් මේ ගෙදර පින්නතුන් නියම විදියට දන්නේ නැත්නම් සතුට ලබන ක්‍රමය, මානසික සුවය ලබන ක්‍රමය, අද ඇතමිට මේ වගේ වෙලාවෙදි මීට වඩා වෙනස් දෙයක් උනස් කරන්න තිබුණා. නමුත් බලන්න අද මේ කරන දෙයින් කී දෙනෙකුට නම් යහපත වෙනවද? අද මේ කරපු පින්කම ගැන මේ ගෙදර පින්නතුන්ට ජීවිතේ ඕනෑම අවස්ථාවක කල්පනා කරන සතුට වෙන්න පුළුවන්. සහභාගී වෙච්ච ඔබ හැම දෙනාටම තමන්ගේම නිවසේ කළා වූ පින්කමක් කියලා හිතලා මේ පින්කම ගැන ජීවිතේ ඕනෑම අවස්ථාවක අද මේ පින්කම කරන අවස්ථාව වගේම සතුටටපත් වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි පින්නතුනි පින්කම් වලින් අපට ලැබෙන ආනිසංසය. ඉතින් අද මේ අපි පහසුකම් ටික පින්නතුනි මේ වගේ භුක්ති විඳින්නේ සසර කළා වූ මහා පින ආනිසංසයක් විදියට. ඒ පින ආනිසංසය පින්නතුනි ඔබට එච්චර දැනෙන්නේ නැහැ. මේ පහසුකම් ටික කාලයක් තිස්සේ විඳින නිසා එච්චර දැනෙන්නේ නැහැ. හැබැයි පින්නතුනි බලන්න ලෝකේ ඉතාම දුප්පත් රටක ඉතාම දිරිඳු කෙනෙක් ඇවිල්ලා මේ ගෙදරට පිටින් ওই වීදුරුවෙන් පිටට ඉඳගෙන වීදුරුවෙන් ඇතුළ මේ පැත්ත බැලුවොත් එයාට මොන වගේ හැඟීමක් එවිද? ලෝකේ ඉතාම දුප්පත් රටක දිලිඳුම ළමෙක් ඇවිල්ලා ওই එළියේ වීදුරුවෙන් ඉඳගෙන මේ පැත්ත බැලුවොතින් එයාට මොන වගේ හැඟීමක් එවිද? මේ දරුවා හිතයි මේක නම් මනුස්ස ලෝකෙ නෙවෙයි කියලා. හිතයි මේක දිව්‍ය ලෝකයක් කියලා. යාට අදහා ගන්න බැරි වෙයි මේ වගේ ලෝකෙටන් තියෙද කියලා. ඔහු ඇතැම්මිට කිසිසේත්ම විශ්වාස කරන්න එකක් නැහැ මේ මනුස්ස ලෝකෙ කියලා. නමුත් පින්නතුනි අපට ඒක ඉච්චරද දැනෙන්නේ නැහැ. ඒක තමයි පින්නතුනි දිව්‍ය ලෝකෙ ගියත් මෙහෙම. දිව්‍ය ලෝකෙ ගියත් මේ පහසුකම් ටික කලක් ලැබෙනකොට ඒක සාමාන්‍ය දෙයක් වෙනවා. මේක අපට තේරුම් කරලා දෙන්න පින්නතුනි සද්ධර්ම ශ්‍රවණය තුළින්. බුදුරජාණන් වහන්සේගේ සදහම් මඟ අපි ඉදිරියට යනකොට තමයි අපට මේකේ ආනිසංස ටික පේන්නේ. අපි ඒක නිතර සිහිපත් කරන්න ඕනේ පින්නතුනි. බලන්න ඔබට අද මදුරුවෙකුගෙන් හානියක් නැහැ. ඇතැම් විට කිසියම් රටක ඔබ හිටියනම් මදුරුවෝ ඉන්න ප්‍රදේශයක ඔබට කී වතාවක් අත එහාට මෙහාට කරන්න වේද මේ කාලය තුල මේ බණ ටික හද්දි? කී වෙලාවක් කොච්චර අවස්ථාවක් ඔබේ හිත ගැටෙන්න පුළුවන් දේ මදුරුව හින්දනේ? පින්නතුනිය වගේ මදුරුවෙකුගෙන්වත් ඔබට හානියක් නොවන විදියට මේ පහසුකම් ටික සලසලා තියෙන්නේ හිතන්න එපා ඔබේ උත්සාහයේ ප්‍රතිඵල විතරයි කියලා. මේක පිටපස්සේ සුවිශාල ලෙස ඔබ සසර කළා වූ පින් අමලානි සංස ප්‍රාර්ථනාවන්හි ආනිසංස ඔබට ලැබිලා තියෙනවා. අන්නේ ලැබිච්ච අය හැටියට පින්නතුනි අපි දැනගන්නට ඕන මේ ලැබුණු මනුසාත්ම භාවය උපරිම තලයට ගෙන යන්නට උත්සාහ කරන්නට. හැම මොහොතක් තුළම තමන්ගේ ජීවිතයට තමන්ගේ හිත දිනු කරන්න පුළුවන් උපරිම ලෙස තමන් කාලය ගත කරන්නට ඕන. තමන් විතරක් නෙවෙයි පින්නතුනි ඔබ කරන දේ තුළින් කී දෙනෙකුට යහපතක් වෙනවද කියලා බලන්න. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන එක පැන් වේතුරුවෙන් ඔබ ඔබට විතරක් පිනක් කර ගන්නවද? ඔබට ඒක තව කී දෙනෙකුට අනුමෝදන් කරන්න හැකියාව තියෙනද ඔබ දන්නවද? ඔබ හරියට දැක්මක් ඇතුව නම් ඉන්නේ කර්මඵල විශ්වාස කරනවා නම් ලෝකේ අනිත් තැන්වල ඉන්න සත්‍යයන් ගැන ඔබ දකිනවා නම් ඔබ බුදුරජාණන් වහන්සේ අභියසට පැන් වේතුරුවක් අරන් ගිහිල්ලා පූජා කරනකොට දානෙ ටිකක් පූජා කරනකොට මේ විශ්වයේ ඉන්න සියලුම සත්‍යයන් ඔබට අරමුණු වෙනවා පින් අපේක්ෂාවෙන් ඉන්න අය. අවීචිය පටන් බවාග්‍රිය දක්වා ඉන්න සියලුම අය ඔබ අරමුණු කරනවා අනේ මේ පින් සුවපත් වෙන්න කියලා. ඒ ඔබ ප්‍රාර්ථනා කරන්නේ නිකන් සත්‍යයට නෙවෙයි. ඒ ඔබ පින් අනුමෝදන් කරන්නේ ඔබේ මතේ සම්මල තාත්තලාට. ඒ ඔබ පින් අනුමෝදන් කරන්නේ වෙනත් කෙනෙකුට නෙවෙයි. ඔබේ වාහනේ හදන්න ඔබ එන මේ පාර හදන්න අතීත ආත්මභාවල ඔබට උදව් කරපු අය. පින්නතුනි මේ වගේ ඔබ කරන දෙයින් විශාල පිරිසකට යහපතක් කරන්න පුළුවන්. කර්මඵල අදහනකොට පින්නතුනි ජීවිතයේ දැක්මක් එනකොට දර්ශනයක් එනකොට කෙනෙකුගේ ජීවිතය තුළ වෙන පරිවර්තනය මේක. ඒ විතරක් නෙවෙයි අපේ ජීවිත කාලය තුළ අපි ළඟින් ඇසුරු කරන අපේ අම්මට තාත්තට ස්වාමි පුරුෂයාට භාර්යාවට දරුවන්ට අපි කොච්චරනම් ධර්මයෙන් උදව් කළ තියෙද කියලා බලන්න පිනතුනි. අපි බොහෝ විට කියන්නේ මං අහවලාට උදව් කරා, අහවලාට කෑම බීම දුන්නා, ඇඳුම් අරන් දුන්නා, පාසල් පොත් ටිකක් අරන් දුන්නා. මේ වගේ කරුණ තමයි අපි බොහෝ විට කියන්නේ. ඒකත් හොඳයි පිනතුනි, ඒක සත්පුරුෂ ධර්මයක්. නමුත් බුදුහාඳුර සරණ ගිය ශ්‍රාවකයන් ඉදියට අපට එතනින් සෑහීමකට පත් වෙන පුළුවන් කමක් නැහැ. අපි කුසට යමක් දෙනවට වඩා කයට ගතට වස්ත්‍රයක් දෙනවට වඩා ඔළුවට සිල්පසාස්ත්‍රයක් දෙනවට වඩා මනසට දහමක් දෙන්න ඕන. අන්න ඒ දෙන එක පින්නතුනි ඒ අයට සතර බොහෝ කාලයක් යහපත පිණිස හේතු වෙනවා. විශේෂයෙන්ම අපි ළඟින් මාස්ත්‍රය කරන අයට අපි මේ උදව් කරන්නට ඕන. ඇයි ඒ අසරණ නොවන්නට ඒ අය හරියට ඔබ දන්නවා සමහර අමල තාත්තලා ඉන්නවා. ඒ අමල තාත්තලාට ආබාධිත දරුවෙක් හිටියොත් අම්මා තාත්තා හරි දුකෙන් ඉන්නේ. ඇයි ඒ? විශේෂයෙන් ඒ අම්මා ඒ දරුවා ගැලක මුළු ජීවිත කාලෙම ඉන්නවා. එයාම ලොකු බයකින් ඉන්නේ. මොකද්ද බය? බය තමයි අම්මා නැති වෙච්ච කාලයක කවුරු නම් මේ දරුවා බලාගනියද කියලා. ලොකු බයකින් ඉන්නේ. පින්නතුනි ඒ බයම ඔබට තියෙනට ඕන. මොකක්ද ඒ බය? ඒ බය තමයි ඔබ ළඟින් මැසුරු කරන ඥාතීන් ඔබට කලින් මිය ගියොතින් ඒ අය දුගතිගාමී වෙන්නට අවස්ථාව තියේද? අනේ මගේ දරුවා, මගේ අම්මා, මගේ තාත්තා, මගේ ස්වාමි පුරුෂය මිය ගිහිල්ලා මේ ලබාගෙන තියෙන පහසුකම් වලට වඩා පල්ලෙහා තැනක දුගතිගාමී වෙන්න පුළුවන් තැනක ඉපදෙන්න පුළුවන්ද කියලා ඔබ බලන්න ඕන. අර අම්ම කෙනෙක් තමන්ගේ ආදරණීය ආබාධිත දරුවාට සලකන දක්වන ආකල්පයක් ඔබ අනිත් හැම කෙනා කෙරෙහිම දක්වන්නට ඕන. අපටත් පිනතුනේ කැටි වෙනවා. අපේ අම්මලා තාත්තලා ගැන ඇති වෙනවා. අපේ සහෝදර සහෝදරයන් ගැන ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි අපට උදව් කරන සිව්පත්ෙන් සලකන ඔබ ගැනත් අපට නිතර මේ හැඟීම ඇති වෙනවා. කෙනෙක්ගේ මලගියක් කඩ ගිහිපු වෙලාවේදී ඒ කරන ಗುಣහතන විතරක් නෙවෙයි අපට හිතෙන්නේ. ළඟ ඉන්න හාමුදුරුවත් එක්ක අපි කතා කරලා බලන්නේ අනේ මේ මිනිස්සේ දැන් කොහෙ ඉපදිලා ඇන්ද කියලා. ඒකම තමයි අපි බලන්නේ. මරණයට පත් වෙච්ච අපේ අතීත ඥාතිවරයෙක් ගැන හිතනකොටම දැනුත් මේ ධම්මපිය ඥාතිවරයෙක් එක්තරා කෙනෙක් ගැන මතක් කළා වාහනේ බහිනකොටම අපි අහුවේ දැන් මේ මිනිස්සේ කොහෙ ජීවත් වෙනවද ඇන්ද කියලා. කොහෙ ඉපදිලා ඇන්ද කියලා. පින්නතුනි මේ හැඟීමමයි අපට ඇති වෙන්නේ බොහෝ විට. මේක තමයි ධර්මයේ දැනගන්න ගන්න අපට ඇති වෙන ස්වභාවය පින්නතුනි. ඒ නිසා මේ කරුණාව තියෙනවා නම් එකතකින් අපේ ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ගමන් අපි ඇසුරු කරන අයට මේ ධර්මයෙන් කරන්න පුළුවන් උපරිම මෙහෙවර අපි කරනවා. Taman දිනපතාම කණ්ණාඩිය ළඟට යනවා දවසට වරක් හරි. ඒ යන අවස්ථාවේදී Tamanම Taman ගැන හිතලා බලන්න. ගත වුණු පැය 24 තුළ මගෙන් ලෝකෙට මොකද වුනේ කියලා. ගත වෙච්ච දවස් තුන ඇත්තටම මම ලෝකෙට මොකද කළේ කියලා Tamanම Tamanගෙන් අහලා බලන්න. නම කියලා මහන්න කන්නාඩි ඉස්සරහින්. ඒ විතරක් නෙවෙයි Taman බලන්න මේ ගත වුණු දවස් තුළ Tamanගේ තෘෂ්ණා දෘෂ්ටි මාන්න අඩු වුණාද වැඩි වුණාද කියලා අහලා බලන කන්නාඩියෙම. පින්නතුනි මේක තමයි අපට අපි ගැන Tamanටම Taman ගැන බලන්න පුළුවන් ආවර්ජනාව නැවත සීකිරීම. මේ අවබෝධය ලැබෙන පිළිතුර අපි දිනපතාම ගුණ දහම් වලින් ඉදිරියට යනවා. දිනපතාම අපි කරන දේවල් වලින් වැඩිම පිරිසකට යහපත වෙන දේ අපි කරන්න උත්සාහ කරනවා. ඒ විතරක් නෙවෙයි වඩාත්ම සද්ධර්මය අහන්නට දහම් අපේ ජීවිතයට සදාන් නොනිමෙන මිනි පහනක් කරගන්නවා අපි. ධර්මය කියන එක හැම මොහොතෙම ධර්ම කරුණු සිහිපත් කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ වෙලාවේ ඔබ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව ධර්මයෙන් හුඟා අහන වෙලාවක් මේක. ධම්මාලංකාර හාමුදුරුවෝයි ධම්මපීති හාමුදුරුවෝයි ධම්මගරු හාමුදුරුවෝයි ඇවිල්ලා ධර්මයේ දේශනා කරන වෙලාව. ඉතින් ඔබට ලබා දෙන්න පුළුවන් ධර්මයෙන් යම්කිසි වාසියක් තියෙනවා නම් ප්‍රතිලාභයක් තියෙනවා නම් ඒක අපට ශක්ති ප්‍රමාණයෙන් ඔබට උපකාර කරන්නටයි මේ බලාපොරොත්තු වෙන්නේ. පින්තුනේ ධර්ම ශ්‍රවණය කරන්න අපට ඇති වෙන පළවෙනි අවබෝධය තමයි කර්මය පිළිබඳව විශ්වාසය ඇති වෙනවා. අපේ හිත මුල් වෙලා යමක් කරනවා නම් අන්න ඒ හිතේ ස්වභාවය අනුව අපට ආනිසංස හෝ විපාක ලැබෙනවා කියන විශ්වාසය. අපේ හිත පිරිසිදුව කයින් වචනෙන් සිතින් යමක් කළොතින් තමන්ට දුක් විපාක ලැබෙනවා කියන කාරණේ. තමන් හිත පිරිසිදුව යමක් කළොතින් ඒ පිරිසිදු හිත නිසා තමන්ට සැප විපාක ලැබෙනවා කියන කාරණේ. මේක තමයි පින්වත්නි ධර්මයෙන් අපට ලැබෙන පළවෙනි ආනිසංසය. කර්මය පිළිබඳව මේ විශ්වාසය ලැබීමත් සමග පින්වත්නි අපි හැකිතාක් දුරට සම්පපාපං සංකරණං කියපු විදිහට හැකිතාක් දුරට අකුසල් වලින් දුර වෙනට උත්සාහ කරනවා. කුඩා හෝ වරදින් මිදෙන්නට අපි උත්සාහ කරනවා. අනිත් පැත්තෙන් කුසලස්ස උපසම්පදා කියපු ආකාරයට ගතවන හැම මොහොතක් තුළම කුසලයක් කරන්න හිත පිරිසිදු කරගන්න උත්සාහ කරනවා. පින්වත්නි අපි දකින අහන දේවල් වලින් හැම වෙලාවෙම අපට පින්කම් කරන අවස්ථාවක් තියෙනවා. මල් ගහක් දැක්කත් පිනක් කරගන්න පුළුවන්. ඒ මල් ගහ තිබෙද්දිම අනේ මේ මල් ගහේ මල් ටික බුදුහාඳුරන පූජා වේවා කියලා පූජා කරන්න පුළුවන් තමගේ හදවතින්ම. දැන් මේක දරන ලස්සන මල් එහෙම තියෙනව නේද? මේ පිනතුන් මල් කඩලා පූජා කරනවා. දැන් චන්දරක්කට පුළුවන් ඒ මල් ගහේ තිබෙද්දිම අනේ මේ මල් ටික ඔක්කොම මම බුදුහාඳුරන පූජා කරනවා කියලා හැමදාම මේගිනුත් පින්කම් කරගන්න පුළුවන්. ඉතින් පින්තුනි එතන ඉඳන් ඒ සරල දේ ඉඳන්ම අපට නොයෙක් ආකාරයෙන් පින්කම් කරගන්න පුළුවන්. මේ ඉහළම මට්ටම තමයි සචිත්ත පරියෝධපණන් කියලා තියෙන්නේ. තමන්ගේ හිත පිරිසුදු කරන්න ගන්න හැම මොහොතෙම උත්සාහ කරනවා. අපේ හිත තමයි අපේ ජීවිතේට ලැබෙච්ච වටිනාම දේ. අන්නේ හිත ලස්සන සුවඳවත් නැවුම් මලක් වගේ තියාගන්න අපි හැම වෙලාවෙම උත්සාහ කරනවා. මෙන්න මේකේ පින්නතුනි ප්‍රධාන ස්තම්භ දෙක තමයි ආධ්‍යාත්මික දියුණුවේ තියෙන ප්‍රධානතම කුළුණු දෙක තමයි පිලස් දෙක තමයි එක පැත්තකින් මෛත්‍රිය දිනු වෙනවා අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනු වෙනවා. අපි ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ආධ්‍යාත්මික ගමන් මගේ ඉදිරියට යනවාද කියලා අපට බලන්න තියෙන ප්‍රධානතම සලකුණු දෙක තමයි තමන්ගේ මෛත්‍රිය අනිත් අයගේ දක්වන අවංක මෛත්‍රිය කොයිතරම් දුරට දිනෙන් දින වැඩි වෙනවාද කියන කාරණේ. පින්නතුනේ මේක හිතන්නේ සරල දෙයක් කියලා. මේක අපි බොහෝ විට අහලා දින කාරණයක් නේ මෛත්‍රිය වඩන්න සියලු සත්ත්ව සුවපත් වෙත්වා කියලා නේ. කොච්චර අහලා තියද නේ. දැන් මම කියන කොටත් ඉඳන්නේ අයියෝ අපි දන්න දෙයක් නෑ හඳුරවයි කියන්නේ කියලා නේ. නමුත් පින්නතුනේ මේක වඩලා බලන්න. දවසක අඩුම ගානේ විනාඩි 5ක් මෛත්‍රිය වැඩලා බලන්න. ඒක දවසක් දෙකක් නෙවෙයි මාස 6ක්වත් අඛණ්ඩව කරන්න. ජීවිත වෙන පරිවර්තනයේ පින්නතුනි සුවිසාලයි. ඔබ පාර යනකොට දිග වාහන යනව නේද? අර කාර් 10ක් විතර දාගෙන ලොකු වාහන යනවනේ. වාහන සේල් වල ඒවා දාගෙන යනවනේ සමහර අය. ඒ වාහනයක් දැක්ක ගමම ඔබට ඇති වෙන අනේ කරදරකාරී කියා පැත්තට දාගන්නවත් බෑ කියලා හිතෙන්නේ නේ. පින්නතුනි බලන්න ඒ වෙලාවේ ඒ වාහන ඩ්‍රයිව් කරන කෙනාගේම අම්මා ඒ තවත් වාහනයක යනවා නම් කොයි වගේ හැඟීමක්ද ඇති වෙන්නේ? කොයි වගේ හැඟීමක්ද හටගන්නේ? අනේ මගේ පුතා තමයි මේ අනිත් වාහනේ යන්නේ මම කොහොම හරි පුතාට ඉර දෙන්න ඕන ලේන් එකට දෙන්න ඕන කියලා ඒ වගේම කොච්චර දයන්ද මේ පුතා කරන්නේ මහා ලොකු බරක් නේද මේ ඔසවන් යන්නේ කියලා කොයිතරම් හැඟීමක් හටගන්නේ? පින්නතුනි මෙන්න මේ වගේම හැඟීමක් ඇති වෙනවා. මාතා යතාරි යම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒ වම්පි සම්බ භූතේසු මාන සම්භාවය අපරිමාණ. ඇතැමිට ලොකු ට්‍රක් යනවා. ට්‍රකයක් දැක්ක ගමන් ඇතැමිට අපට කලකිරීමක් නේ. මේ මොනවද අරන් යන්නේ පින්නතුනි? ඔබ යන සුපර් මාකට් එකට මේ බඩුටි අරන් යන්නේ මේ. ඇතැමිට අල්ලපු වාහනේ කෙනා ඔබට එහා පැත්තට දාගන්න දෙන්නේ නැහැ කියලා ඔබට හිතෙනවා. ඇතැමිට අනිත් වාහනේ මේ කවුද යන්නේ? ඔබ යන රෝහලේ ඔබ බලන්න යන ලෙඩාට ප්‍රතිකාර කරන්න යන වෛද්‍යවරයා මේ අනිත් වාහනේ යන්නේ. පින්නොතුනි මේ වගේ විශාල මානසික පරිවර්තනයක් හට ගන්නවා මේ මෛත්‍රියත් එක්කම. කෙනෙකුට උදව් කරන්න හැම මොහොතකම උත්සාහයක් දරනවා. සාමාන්‍ය උත්සාහයක් විතරක් නෙවෙයි පින්නොතුනි. කෑමක් බීමක් දෙන්න, ඇඳුමක් පළඳුමක් දෙන්න, පාසලට පොත් ටිකක් අරන් දෙන්න වගේ සරල දෙකින් නෙවෙයි. මේ තමන් වටා පිටාව ඉන්න අය දුගතිගාමී නොවන විදියට මේ මිනිස් ආත්ම භාවයෙන් පස්සේ යන මනුස්ස ලෝකයෙන් පහලට නොවැටෙන විදියට කරන්න පුළුවන් සියලුම උපකාරයන් කරනවා. මේක තමයි සැබෑ මෛත්‍රිය කියලා කියන්නේ. අනිත් පැත්තෙන් පේනතුනේ ප්‍රඥාව දිනු වෙනවා. මෛත්‍රිය දිනු වෙන කෙනාගේ ළඟ ඔව් මෛත්‍රිය නිකන් ඉන්නේ නැහැ. ඔහුගේ ළඟ කරුණාවක් තියෙනවා, මුදිතා ගුණයක් තියෙනවා, උපේක්ෂාවක් තියෙනවා. සතර බ්‍රහ්ම විහරණ වැඩෙනවා. මිනිස් සිරුරක් දරාගෙන කයින් මනසින් බ්‍රහ්මයක වගේ ඉන්න මාවත මේයි. අනිත් පැත්තෙන් පින්නතුනේ ප්‍රඥාව දිනු වෙනවා. ප්‍රඥාව දිනු වෙන මාවත තමයි සතර සතිපට්ඨානය තුල ඉන්නවා. තමන්ගේ කය ගැන, තමන්ගේ හිත ගැන දැඩි අවධානයෙන් ඉන්නවා. ඉඳලා හැම මොහොතෙම මේ සතර සතිපට්ඨානය තුල ඉන්න අවස්ථාව වැඩි කරගන්නවා. කොහොමද තමන් සතර සතිපට්ඨානය තුල ඉන්නවාද කියලා තමන්ට දැනෙන්නේ? සලකුණ මොකද්ද? සයින් එක මොකද්ද? ඇසට රූපයක් පේනකොට අපි වෙනද බලන්නේ අහවල කෙනා කොහොමද කියලානේ. නමුත් සතර සතිපට්ඨානය තුල ඉන්න කෙනාගේ ලක්ෂණය මොකද්ද? ඇහැට රූපයක් දකිනකොට බලන්නේ තමන්ගේ හිතට දැන් මොකද්ද වෙන්නේ කියලා. ඇසෙන් කෙනෙක් දෙයක් දකිනකොට මේකෙන් ඇලීමක්ද, ගැටීමක්ද, උපේක්ෂාවක්ද මොකක්ද ඇතිවන්නේ කියලා ඔහු බලන්නේ අභ්‍යන්තරයෙන්. හරියට කණ්ණාඩියක් ළඟට යනකොට කණ්ණාඩි අඩුපාඩුවක් තියෙනවා නම් තමන්ගේ පැත්තටයි තමන් අවධානය යොමු කරන්නේ. කණ්ණාඩි අඩුපාඩුවක් තියෙනවා නම් අපි කණ්ණාඩියට බලන්නේ නැහැ. කණ්ණාඩියේ පේන රූපයේ දුර්වලතාවයක්, අඩුපාඩුවක්, අවලක්ෂණක් තියෙනවා නම් ඒකේ හේතුව තියෙන්නේ තමන්ගේ පැත්තේ, තමන් නිවැරදි කරන්න උත්සාහ කරනවා. අන්නේ වගේ පේනතනි සතිපට්ඨානය තුළ ඉන්න කෙනාගේ ලක්ෂණය තමයි බාහිර විවේචන හුඟක් අඩු වෙනවා. ඔව් විවේචනය නොකරම ඉන්න කරනවා. කරන්නේ ඒක නා හදාගන්න මෛත්‍රියන එක කරන්නේ. නමුත් ඒකෙන් හිතේ ගැටීමක් ඇති වෙනවා නම්, රාගයක් ඇති වෙනවා නම් ඔහු නිතරම තමගේ අභ්‍යන්තරයේ පැත්තට හැරෙනවා. ලෝකයන්ෙත් හැම දෙනාම බාහිර ලෝකයේ හොයාගෙන යද්දී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට තමන් නිතරම තමන්ගේ පැත්තට හැරෙනවා. යම් කිසි වෙලාවක තමන් සිහියෙන් අවධානයෙන් තමන්ගේ පැත්තට හැරිලා නම් ඉන්නේ, අන්න ඒ වෙලාව තමන් ඉන්නේ බුදුහාමුදුරන්ගේ සේවනයේ කියලා හිතන්න. යම් කිසි අවස්ථාවක තමන් ඉන්නේ තමන්ගේම කය ගැන අවධානයෙන් නම්, යම් කිසි වෙලාවක තමන් ඉන්නේ තමන්ගේ හිතට එන සිතුවිලි ගැන දැඩි අවධානයෙන් නම්, ඒ කියන්නේ ඔබ ඉන්නේ බුදු සෙවණේ ඉන්නේ. යම් කිසි අවස්ථාවක ඔබ ඉන්නේ බාහිරට අවධානය යොමු කළා නම්, හිතට එන සිතුවිල්ල ගැන හිතමින් නම් ඉන්නේ බාහිර තුල බැසගෙන, ඔබ ඉන්නේ බුදු සෙවණේ නෙවෙයි. ඔබ ඉන්නේ කොහෙද? ඔව් මාර්යාගේ ෆීල්ඩ් එකේ තමයි මේ වෙලාවට ඉන්නේ. මාර්යාගේ කුඹුරේ ඉන්නේ, ඉඩම ඉන්නේ. ඔබට ඕන දෙයක් ඔබට කරන්න පුළුවන්. අපි වෙනතුරු ටිකෙන් ටික කරන්නට ඕන මේ බුදු සේවනට, බුදුහාමුදුරන්ගේ ඉඩමට, බුදුහාමුදුරන්ගේ වපසරියට, ශේස්ත්‍රයට ඉන්න එන කාලය වැඩි කරගන්නට ඕන. මේක තමයි අපේ ජීවිතයේ සැබෑ සාර්ථකත්වය කියලා කියන්නේ. අන්න ඒ සාර්ථකත්වය ඇතිවන්නට හේතු වන ධර්ම දේශනාවක් තමයි අද අපි මාතෘකාවෙන් තෝරාගත්තේ. දැන් තමයි මම පටන් ගන්නෙ. පින්නතුනි අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේන නඛසිකෝපම සූත්‍රය. නඛ කියන්නේ පාලියෙන් නිය පොත්තට, සික කියන්නේ කෙළවරට, නිය කෙළවර, ෆින්ගර්නේල් කියලා අපි කියන්නේ. පින්නතුනි බුදුහාමුදුරුවෝ නිය පොත්තේ අගට පස් ටිකක් අරගෙන උපමා කොට දේශනා කරපු සූත්‍රයයි නඛසිකෝපම සූත්‍රය කියලා කියන්නේ. දැන් මෙතේ කියපු කාරණා ටික පින්නතුනි සරල කාරණා, සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. නමුත් මෙතෙන් ඉඳන් පින්නතුනි කලින්ට වඩා ටිකක් වැඩිපුර අවධානයෙන් ඉන්නට ඕන. මෙතනින්නම් තමයි ඇත්තටම ඔබ දක්ෂ කෙනෙක්ද කියලා බලන අවස්ථාව. ඔබ ඉගෙනගත්තු පාසල, ඉගෙනගත්තු විශ්වවිද්‍යාලය, ඇසුරු කරපු ඥාතීන්, වියතුන්, අහපු දේශන ආදී සියල්ලගෙන්ම ඔබ කොයිතරම් දුරට ඉහළ තලයක ඉන්නවද කියලා ඔබටම ඔබ ගැන බලන්න පුළුවන් අවස්ථාව මෙතෙන් පටන් උදා වෙනවා. මෙතෙන් පටන් එන කරුණු තීරණ ගැනීම මත තමයි ඇත්තටම ඔබ දක්ෂ කෙනෙක්ද කියන එක තීරණය වෙන්නේ. ඇත්තටම ඔබ දුකෙන් නිදහස් වෙන කොයිතරම් හැකියාව තියෙන කෙනෙක්ද කියන එක තීරණය වෙන්නේ ඒකෙන්. ඇත්තටම ඔබ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා ඉන්නවද කියලා දැනගන්න පුළුවන් ලක්ෂණ ටිකක් තියෙන මෙතන. ඔබ කම්මස්සගත සම්මාදිටිය කොච්චර දැනගෙන හිටියද? සුගතිගාමි වෙන දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ආකාරය කොයිතරම් ඔබ දැනගෙන හිටියත් ඒකෙන් පමණක් තීරණය වන්නේ ඔබ ධර්මය දන්නවා කියලා. ඔබ ධර්මය දන්නවා කියන එක තීරණය වන්නේ කොයිතරම් දුරට මෙන්න මෙතෙන් පටන් කියන කාරණා තේරුම් ගන්න දක්ෂද කියන කාරණේ මත. ඒ විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙලාද කියලා දැනගන්නේ මෙතන ඉඳන් කියන කාරණා ටික අවබෝධ කිරීම මත. මේක සරල දෙයක් නෙවෙයි පින්නතුනි. මේ කියන බුදුදහමේ ගැඹුරු කාරණාව ඔබ ස්පර්ශ නොකරොත් ඔබ මරණයටපත් වෙන්නේ අබුද්ධෝත්පාද කාලයකයේ කියන එක හොඳින් මතක තියාගන්න. ගෙදරට ස්වාමීන් වහන්සේලා වැඩලා බණ කිව්වා වෙන පුළුවන්. පන්සලේ කඩින පින්කමට දායකත්වයෙන් දැක්වා වෙන පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ වැදගත්ම කරුණ අපි ස්පර්ශ නොකරොත් අපි මරණයට පත් වීමත් අබුද්ධෝත්පාද කාලයක කෙනෙක් මරණයට පත් වීමත් අතර වෙනසක් නැහැ පිනොත. ඒ නිසා අපට කොහොම හරි මෙතන අවබෝධ කරගන්නට වෙනවා දැනුම ප්‍රමාණි ශක්ති ප්‍රමාණි. භික්ෂුන් වහන්සේලා හැටියට අපෙත් ලොකු වගකීමක් තියෙන ඔබට මේක කියන්න. ඇයි ඒකට හේතුව? මෙතන ඉන්න බොහෝ පින්නතුන් ස්වාමීන් වහන්සේලාට ඉතාම ආදරෙන් සලකන අය. බොහෝම මහන්සියෙන් උපයන ධනය ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් නිර්ලෝභීව පරිත්‍යාග කරන අය. තමන්ගේ දරුවන් වගේ හිතලා ස්වාමීන් වහන්සේලාට කටයුතු කර නැත්නම් ඔබ එහෙම කටයුතු කරන අය හැටියට ඔබ භික්ෂුන් වහන්සේලා හැටියට අපේ ලොකු වගකීමක් තියෙනවා මේ කරුණ විස්තර කරන්න. එහෙම නොවුනොත් ඔබ මරණයෙන් පස්සේ ඇතැම් විට දිව්‍ය ලෝකෙ ගියොත් සුගතිගාමි වුණොත් ඒ තැන්වලදී හමු වෙන ධර්මඥානය තියෙන අය සමයට අහයි. පින්කම් කළ මනුස්ස ලෝකෙ ඔබ සුගතියට ආවා. ඔබ කොහොමද බණ දහමේමත් ඇහුවද කියලා ඔබෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. ඇතැම් විට ඒ දෙවිවරුන්ගේ ඒ සුගතිගාමි වෙන්න ඉන්න අයගේ ප්‍රඥාවත් එක්ක ඔබට එකට පෑහිලා යන්න බැරි වුණොත් ඔබ කොන් වෙයි ඇතැම් විට. ඔබ සමාජයට ලක් කරයි. ඇතැම් විට අහයි ඔබට ඔබ මහන්සියල හම්බ කරපු ධනිය පූජා කරපු හාඳුරෝ බණ කිව්වේ නැද්ද කියලා අහයි. අපටත් දැනුම් අහන්න ඕනම හිඳගෙන. පින්නතුනි ඔබ දැකලා ඇති අවුරුදු 3 සමහර කුඩා දරුවන් ඉන්නවා. පටිච්ච සමුපාදය විස්තර කරනවා. දිට්ඨිය දිට්ඨමත්නම් කියන කාරණේ විස්තර කරනවා. පින්නතුනි මේ ප්‍රඥාවත් එක්ක සාමාන්‍ය උගතුන්ට ධනවතුන්ට පේස් කරන්න බෑ. මේ ප්‍රඥාව වෙන කිසිදු දෙයකින් යටපත් වෙන්නේ නැහැ පින්නතුනි. ලයිට් එකක් පත්තු වෙලා තියෙනකොට අපි ලයිට් එක දාගෙන කොයි වැඩේ කළත් ලයිට් එක නිවනවත් එක්ක මේව නැති වෙලා යනවා. නමුත් මේ විදුලි බුබුල් දැල් වෙන වෙලාවේදී අපි ලියුමක් ලිව්වොතින් විදුලිය වලේ ඇනහිටුණත් ලියපු ලිපිය නැති වෙන්නේ නැහැ. අන්න ඒ වගේ පින්නතුනි අපි දීපු දානේ ආනිසංස කාලයකදී නැති වෙන්න පුළුවන්. අපි වඩපු චිත්ත සමාධියේ කාලයකදී නැති වෙන්න පුළුවන්. නමුත් ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කළ වඩපු මේ ධහම පිනොතනි කොයි තැනක ගියත් ඒක යටපත් වෙන්නේ නැහැ. ඒක නිවන දක්වාම දිගින් දිගටම හේතුඵල ධහම මත ඇවිල්ලා ඔබට සැප විපාකගෙන දෙනවා. මේක තමයි ප්‍රඥාවෙන් ලැබෙන ආනිසංසය. ඉතින් ප්‍රඥාවට සම්පූර්ණම කතා කරන සූත්‍රයක් තමයි නකසිකෝපම සූත්‍රය කියලා කියන්නේ. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකද්ද මේ ප්‍රශ්නය? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, කිසියම් රූපයක් තියෙනවා නම් නিত্য වූ, ඒ වගේම ස්ථිරව තියෙන, ඒකට කියනවා පාලියෙන් දුව කියලා. ඒ වගේම සාස්වත වූ අඛණ්ඩව එක දිගටම පවතින අවිපරිණාමී වෙනස් නොවන ඒ වගේම කියනවා එක විදියටම පවතින තితి මට්ටමින් දිගටම පවතින යම්කිසි රූපයක් තියෙනවාද කියලා අහනවා. මොකද මේ ස්වාමීන් වහන්සේ අහන්නේ නিত্য වූ දුව වූ අවිපරිණාමී වූ සස්සත වූ එක විදියටම තියෙන ස්ථිර වූ රූපයක් දිගටම තියෙනවද කියලා අහනවා. ඊළඟට අහනවා එවැනි ස්ථිර වූ වේදනාවක් තියෙනවද? සංඥාවක් නැත්නම් හඳුනා ගැනීමක් තියෙනවද? සංඛාර නැත්නම් සිතවිලි තියෙනවද? විඥාන සිතක් තියෙනවද කියලා අහුවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා භික්ෂුව මහණෙනි නিত্য වූ දුව වූ සාසත වූ අවිපරිණාමී වූ තితి ස්වභාවයෙන්ම තියෙන කිසිදු රූපයක් මේ ලෝකේ නැහැ. වේදනාවකුත් නැහැ, සංඥාවකුත් නැහැ, සංඛාරයකුත් නැහැ, විඥානයකුත් නැහැ කියලා. බුදුහාඳුර සඳහන් කරනවා ඒ අනිත්‍ය වගේමයි දුක්ඛ ස්වභාවයෙන් යුක්තයි, අනාත්ම ස්වභාවයෙන් යුක්තයි කියලා සඳහන් කරනවා. මේ ස්වාමීන් වහන්සේ මොකක්ද අහන්නේ? ස්ථිර වූ නিত্য වූ රූපයක් තියෙනවද? වේදනාවක් තියෙනවද? සංඥාවක් තියෙනවද? සංඛාරයක් තියෙනවද? විඥානයක් තියෙනවද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ කියන එහෙම ස්වභාවයක් නැහැ. උන්වහන්සේ වැලේ පස් සල්පයක් ඇඟිල්ලේ නියපොත්තේ කෙළවරට අරගෙන සඳහන් කරනවා මහණෙනි. මේ නියපොත්තේ කෙළවරට ගත්තු ප්‍රමාණයේ ස්වභාවයෙන්වත් ප්‍රමාණයක් ස්ථිර වූ නিত্য වූ අවිපරිණාමී වූ සාස්වත වූ රූපයක් තියෙනවා නම් මම ඔබට බ්‍රහ්මචර්යාව දේශනා කරන්නේ නැහැ. බමසර හැසිරෙන්න කියලා කියන්නේ නැහැ කියලා. අපි මිදින අධ්‍යක්ීම් වල ඉතාම සල්ප ස්වභාවයක්වත් අපි කැමති විදියට ස්ථාවරව පවත්වා ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් නියපොත්තේ අගටගත්තු තරම් ප්‍රමාණයක් දෙයක්වත් ස්ථිරවම තියෙනවා නම් මම ඔබට බ්‍රහ්මචර්යාව දේශනා කරන්නේ නැහැ කියලා. පින්තුනි මීට කාලයකට කලින් විද්‍යාඥයෝ හිතාගෙන හිටියා මේ භෞතික දේවල් වල ඔක්කොම අවසානයේ තමයි ඇටම් එක පරමාණුව. ඒ පරමාණුවෙන් තමයි හැම දෙයක්ම හැදෙලා තියෙන්නේ. පරමාණුව විනාශ කරන්න බෑ කියලා. මීට අවුරුදු 20කට 25කට කලින් එහෙම තමයි හිතන් හිටියේ. එතකොට මෙන්න මේ පරමාණුවෙන් තමයි ලෝකේ හැම දෙයක්ම හැදෙලා තියෙන්නේ කියලා තෝ හිතන් හිටියා. පින්තුනි බුදුරජාණන් වහන්සේ මෙවැනි ලෝකයට මීට වඩා වසර 2600කට කලින් මේ ධර්ම දේශනා කරේ. අරම පරමාණු අනිත්‍ය දෙයක් හැටියට හිතන් හිටියද පින්නතුනේ පස්සේ කාලේ ඔවුන් තේරුම් ගත්තා ඒ පරමාණුවත් ස්ථිර දෙයක් නෙවෙයි. ඒක ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියන මෙන්න මේ වෙනස් වෙන ස්වභාවයනුයි මේක හැදලා තියෙන කියලා ඔවුන් පස්සේ අනාවරණය කළා. පින්නතුනේ මෙන්න මෙතනින් තමයි බුදුදහමේ වැදගත්ම අවස්ථාවට යන්නේ. දැන් අපට හිතෙනවා රූපයක් පේනකොට මේක ටික වෙලාවක් හරි ස්ථිරවම තියෙනවා කියලා අපට හිතෙන්නේ. නැත්තම් කොහොමද අපට මේ එක්ස්පීරියන්ස් එක එන්නේ කියලා හිතනවා. අපි හිතන් ඉන්න අපි දන්නවා මේක වෙනස් වෙනවා කියලා. නමුත් වෙනස් වෙනවා කියන එක දන්න අපිත් හිතාගෙන ඉන්නවා එක සොලුෂණයක් හරි මේක තියෙන්න ඕන කියලා. නමුත් පින්නතුනේ දහමට අනුවගත්තොත් එහෙම ස්වභාවයක් නැහැ. මේ වෙනස් වීමේ වේගය නිසා දැන් මේ පේන විදුලි බල්බය එක තත්පරයකට 40 වතාවක්, 60 වතාවක්, 75 වතාවක්, 100 වතාවක් නිවෙනවා දැල්වෙනකොට අපිට පේන්නේ මේක දිගටම තියෙනවා වගේ. අර ස්වභාවය වේගවත් නිසා අපිට පේන්නේ මේක ඉස්තරම තියෙන දෙයක් කියලා. නමුත් පින්නතුනි මේ රූපය තුල එහෙම කිසිම ස්වභාවයක් නැහැ. මේක එකතකින් වෙනස් වීම තවත් අතින් පින්නතුනි ඊටත් වඩා ගැඹුරු සංකල්පයකට බුදුදහම තුල යනවා. අපි ඉතල සරල ස්වභාවය තේරුම් ගමු. බුදුරජාණන් වහන්සේගේ දහම අනුව පින්නතුනි රූපය නොඑක් ආකාර වලින් බෙදලා තියෙනවා. සාමාන්‍ය ලෝකයේ මිනිස් රූපය කියන්නේ මේ හැට පේන රූපය විතරයි. මේ හැට බිත්තියක් පේනවා නම් ලාම්පුවක් පේනවා නම් කෝපයක් පේනවා නම් මේක තමයි රූපය කියලා සාමාන්‍යයෙන් කියන්නේ. නැත්තම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප ටික තමයි රූපය කියලා හිතන් ඉන්නේ. බුදුදහම ඒකන් දේශනා කරනවා. නමුත් වෙනතුනේ බුදුදහම තුල රූපය කොටස් 28කට බෙදෙනවා. රූපය කොටස් 28කට බෙදෙනවා. මේ සතර මහා භූත රූප එක පැත්තක තියෙනවා. ඒ සතර මහා භූත රූප ඇසුරු කරලා තියෙන තවත් රූප 24ක් ගැන කියනවා. ඒ තමයි ප්‍රසාද රූප කියලා පහක් තියෙනවා. මේ ඇසේ පෙනීමේ ශක්තිය, කනේ ඇසීමේ ශක්තිය, නාසයේ ගඳ සුවඳ විඳීමේ ශක්තිය, දිවෙන් රස විඳීමේ ශක්තිය, කයින් පහස විඳීමේ ශක්තිය කියන මෙන්න මේ ශක්තිය හතරක් රූපයට ඇවිත් ඉන්නේ. ඊළඟට මේ ඉන්ද්‍රිය වලට ගෝචර වෙන ගෝචර රූප හතරක් තියෙනවා. රූපය, ශබ්දය, ගන්ධය, රසය කියලා. පොට්ටබ්බය සඳහන් වෙනවා ඒක අර සතර මහා භූත රූප වලට යන නිසා ඒක මෙතන කතා කරන්නේ. ඊට පස්සේ පින්නතුනේ භව රූප කියලා දෙකක් තියෙනවා. සත්‍යංගතොතින් ස්ත්‍රී භව පුරුෂ භව කියලා දෙකක් තියෙනවා. මේකත් රූපයට යගන්නේ බුදුදහමේ. ඒ විතරක් නෙවෙයි හදේ වස්තු රූපය කියලා හදේ ආශ්‍රිතව තියෙන රූපයක් ගැන බුදුදහමේ කතා කරනවා. ඊළඟට ජීවිතේන්ද්‍රය කියලා රූපයක්ත් තියෙනවා. මෙහෙම ගිහිල්ලා පින්නතුනේ විකාර රූප, ලක්ෂණ රූප ආදී වශයෙන් තවත් බෙදෙනවා. විඤ්ඤාති දෙකක් තියෙනවා. කාය විඤ්ඤාති, වාචී විඤ්ඤාති කියලා දෙකක් තියෙනවා. කාය විඤ්ඤාති කියන්නේ ආස්වාස ප්‍රාස්වාස ගන්න එකට කියනවා කාය විඤ්ඤාති කියලා. ඒකත් රූපයකටයි තියෙන බුදුදාම හැටියට. වාචී විඤ්ඤාති කියලා කියනවා අපි යම කතා කරන කලින් හිතෙන් කතා කරන ස්වභාවයක් තියෙනවා. අන්න ඒකට කියනවා වාචී විඤ්ඤාති කියලා. ඊළඟට පින්නතුනේ රූපස්ස ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියලා තවත් ලක්ෂණ තුනක් ගැන සඳහන් වෙනවා. දැන් අපේ ශරීරයක් මෙහෙම දිගාගෙන නවන්න පුළුවන්. ෆ්ලෙක්සිබල් ගතිය තියෙනවා. කර්මණ ගතියක් තියෙනවා, මෘදු ගතියක් තියෙනවා. මේවත් රූප විදිහට සැලකන්න. එහෙම ගිහිල්ලා උපචය, සංතති, ජරතා, අනිච්චතා කියලා තවත් කොටස් හතරක් බෙදෙනවා. යමක් හට ගන්නවා, ඒක පවතිනවා, දිරාවටපත් වෙනවා, අනිච්චතා අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනි ගිහිල්ලා ඊළඟට ආකාශෙ මේ ස්පේස් එකත් රූපයක් විදිහට සැලකන. එතකොට මේ රූප ගත්තොත් මේ රූපත් නැවත කොටස් වලට බෙදෙනවා. චිත්තජ රූප කියලා තියෙනවා, හිතෙන් හටගන්න රූප තියෙනවා. ආහාරජ රූප කියලා තියෙනවා, ආහාරෙන් හටගන්න ඒවා කියලා තියෙනවා. ඍචුද රූප කියලා තියෙනවා, ඍතු නිසා හටගන්න රූප වලට බෙදෙනවා. ඒ වගේම කර්මජ රූප කියලා කර්මෙන් හටගන්න රූප හැටියට මේ 28ම නැවත ප්‍රභේද වලට බෙදෙනවා. මෙන්න මෙහෙම ප්‍රභේදය තුල පින්නතුනේ තියෙන ඊළඟ විස්තරය තමයි මේ රූප අතුරින් ඒ අවස්ථාවට අපේ සිත මුල් වෙලා ක්‍රියාත්මක වන ස්වභාවය තමයි රූපස්කන්ධය කියලා කියන්නේ. සම්මුති ලෝකයන් උගත්වතින් සම්මුති සත්‍යයන් උගත්වතින් අපි ඇස් දෙක පියාගෙන හිටියත් ලෝකේ අපි දන්නේ නැති තැන් තියෙන පුළුවන්. නමුත් බුදුදහමේ රූපස්කන්ධය කියලා කියන්නේ ඊට වඩා ගැඹුරු සියුම් දෙයක්. බුදුදහමේ ස්කන්ධ පංචකයේ රූපස්කන්ධය කියලා කියන්නේ අපේ හිතත් එක්ක ක්‍රියාත්මක වන ඒ අවස්ථාවේ තියෙන රූප ටික. ඒ අවස්ථාවත් එක්ක තියෙන වේදනා ටික, සංඥා ටික, සංඛාර ටික, විඥාන ටිකටයි බුදුදහමේ හැටියට මේ ලෝකය කියලා කියන්නේ. එතකොට පින්නොතුනි මෙතන තියෙන වැදගත්ම ලක්ෂණය තමයි බුදුදහමේ කියන විදියට අපි යම්කිසි දෙයක් ඇසින් රූපයක් දැකලා, කනෙන් ශබ්දයක් අහලා, නාසයෙන් ගඳ සුවඳක් විඳලා, දිවෙන් පහසක් විඳලා, කයෙන් ස්පර්ශයක් ලබලා, මනසින් අරමුණක් අරගෙන මේ රූපාදී ස්කන්ධ පංචකයක් කිසියම් වෙලාවක හටගන්නව නම් ඒ හටගන්නේවා කලින් තිබුණු ඒව නෙවෙයි. බුදුදහමේ හැටියට මේ ලෝකයේ තුල රෙඩිමේඩ් ඒවා මොනවක් නැහැ. දැන් අපි කඩේ ගිහලා රෙඩිමේඩ් ආහාර ගන්නවා, ඇඳුම් ගන්නවා, නොයෙක් කියව ගන්නවා නේ. නම ඒ පිනතුනේ සම්මුති ලෝකයේ කන්වෙන්ෂනල් ට්‍රූත් එකේව තියෙන්නේ. පරමාර්ථ සත්‍යයට යනකොට, අවසාන සත්‍යයට යනකොට, අල්ටිමේට් ට්‍රූත් එකට යනකොට පිනතුනේ බුදුදහමේ කියවෙන නියම සැබෑ ස්වභාවයට යනකොට මේ අපි ඇසෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද, නාසයෙන් එන ගඳ සුවඳ කියන මෙන්න මේ දේවල් කලින් තිමිච්ච දේවල් නෙවෙයි. ඒ මොහොතේ අපේ මනසේ ස්වභාවය අනුව නිර්මාණය කරගන්න ලෝකයක් මේ තියෙන්නේ. අපි නිතරම යොදා ගන්න උදාහරණයක්. මේ මොහොතේ ඔබට මේ බිත්තියක් බලනකොට ඔබට බිත්තියක් විදියට පේනවා. ඒ පේන්නේ මේ මොහොතේ ඔබේ මනසේ ස්වභාවයට අනුව මේ බිත්තිය පේන්නේ. දැන් ඔබ බලනකොට මෙතන මනුෂ්‍ය ලෝකයේ 30ක් 40ක් ඔබට වටේ පේන්න පුළුවන්. ඒ පේන්නේ මේ වෙලාවේ ඔබේ කර්මයෙන්, ආහාරයෙන්, අවිද්‍යාවෙන්, නිබ්බති ලක්ෂණ නොදැනීම ආදී මානසික ස්වභාවය නිසා තමන්ට නිෂ්පාදනය කළ දෙන ඇත නැමැති ආයතනය. ඇත නැමැති කර්මාන්ත ශාලාවෙන් දැන් නිෂ්පාදනය කළ දෙන ලෝකයෙන් තමයි මේ ටික පේන්නේ. හැබැයි මේ මොහොතේ තියෙන නිෂ්පාදන ලෝකය ඊළඟ තත්පරයේදී පින්නතන වෙනස් වෙන්න පුළුවන්. මේක සරල දෙයක් නෙවෙයි පින්නතන. මෙන්න මෙතන හරියට තේරුම් ගත්තොත් පින්නතුනි මෙතනින් ඇති වෙන අපට ශ්‍රද්ධාව ධර්මයේ හැසිරෙන්න ඕන කියලා. සමහර ඇමුළු ජීවිත කාලයක් ඉතාම ලස්සන පිරිසිදු වතුර තියෙන විලක් අඟ ජීවත් වෙනවා. විලේ වතුර හොට පේන්නේ කොහොමද? විලේ වතුර පේන්නේ ලේ සැරව වගේ පේන වතුර බොන්න බෑ. අනිත් මිනිස්සු ගිහිලා වතුර අරගෙන ඒ වතුර පානය කරනවා, අවශ්‍යදී වලට ගන්නවා. මේ මිනිස්සු එතනම පිපාසයෙන් ඉන්නවා. දවස් දෙකක් නෙවෙයි අපිට බුද්ධාන්තර කල්ප ගණන් ඉන්නවා. ලෝසක හාන්දුර පින්ඩපාතේ අරගෙන පින්ඩපාතේත් අරගෙන පින්ඩපාතේ යනවා. මිනිස්සු පින්ඩපාතේ බෙදාගෙන එනවා. ආහාරත් අරන් එනවා. ඇවිල්ලා බලනකොට පාත්‍රයේ පිරීලා පොඩ්ඩක් අතිඩක් නැහැ, දාන බෙදන්න ආයි අරන් යනවා. ලෝසක හාඳුරන්ගේ ලෝකෙට කිසිම ආහාරයක් නැහැ. මිනිස්සුන්ට පේන ලෝකයේදී ලෝසක හාඳුරන්ට හුඟක් කැමතියි. පින්නොතුනි මේක තමයි කර්මෙන් නිර්මාණය කළ දෙන ලෝකය. අපේ හිත මේ මොහොත වෙනස් වුණොත් පින්නොතුනි මේ වෙන පරිවර්තනය සරල පරිවර්තනයක් නෙවෙයි. ඇතැමිට මේ රූපයේ කොයි තරම් දුරට බලපෑම් කරනද කිව්වොත් අපේ මේ භාව රූප හිතන් වෙනස් වෙනවා. මොනවද භාව රූප කියලා කියන්නේ? ස්ත්‍රී භාව, පුරුෂ භාව කියලා වහර ඇති මේ ජීවිත කාලයේම ගෑනු අය පිරිමි අය වෙනවා, පිරිමි අය ගෑනු අය වෙනවා. මේකත් මේ කර්මයෙන් වෙන්නේ. මේ තරම පිනුතුනි සුවිශාල බලපෑමක් මේ මොහොත තුළ අපේ ජීවිතවලට කරනවා. මෙන්න මෙවැනි ලෝකෙක අපි ඉන්නේ. නමුත් අපේ පෘථග්ජන මනසට අපට හිතෙන්නේ කොහොමද? අපට හිතෙන්නේ මට මේ බිත්තිය පේනවා නම් කාටත් මේක බිත්තියක්. මට මෙතන මිනිස්සු 30ක් නම් පේන්නේ හැම කෙනාටම මිනිස්සු 30යි පේන්නේ කියලා අපි හිතන්නේ. නමුත් පින්නතුනි මේ මොහොතේ නිර්මාණය කළ දෙන අපේ ලෝකෙට මේ පේන දේ. අපේ මනසට මේ මොහොතේ හිතන සිතුවිල්ල සැප සිතුවිල්ලක් වෙන්න පුළුවන්. හැබැයි ඒ සිතුවිල්ලම ඊළඟ මොහොතේ හිතනකොට මොකද වෙන්නේ? ඒක තමයි දුකක් වෙන්න පුළුවන්. තමන්ගේම සහෝදරය ගැන කල්පනා කරලා බලන්න. තමන්ගේම සහෝදරය ගැන හිතනකොට ඇතැම්මිට අනේ මගේ මල්ලි, මගේ අයියා කියලා පොඩි කාලේ සෙල්ලම් කරපු එකක් මතක් වෙන්න පුළුවන්. ඊළඟ මොහොතේ ඇතැම්මිට මතක් වෙන්න පුළුවන් මල්ලි ඉඩම් ටික ඔක්කොම ලියාගත්තා. ඊට පස්සේ ඊළඟ මොහොතේ අර සිතුවිල්ල සම්පූර්ණ වෙනස් වෙනවා පින්නතුනි. පින්නතුනි සිත වගේම තමයි මේ අපේ ආයතන වලින් පරිහරණය කරන හැම දෙයක්ම ලක්ෂණීය. කලින් තිමිච්ච ස්වභාවයක් එක දිගටම භුක්ති විඳිනව නෙවෙයි. මේ මොහොතේ අපේ මනසේ ස්වභාවය අනුව මේක නිස්පාදනය කරගන්නවා. එතනම නිරුද්ධ වෙන ලෝකයක් මේ තියෙන්නේ. නමුත් මේ යන ලෝකයේ තුල අපි අනිත්‍යයත් එක්ක ගනුදෙනු කරනවා. අපිට හිතෙන මේක ස්ථිරවම තිබෙදි දෙන්නම ස්ථිරවම ඉඳිදි දෙපැත්තෙන් මේ ගනුදෙනුව කරනවා කියලා. නමුත් පින්නතුනි හැම නෙවෙයි. හරියට 80ක වේගෙන් යන වාහන දෙකක ඉන්න දෙන්නෙක් දේවල් හුවමාරු කරනවා වගේ වැඩක් අපි මේ කරන. අපි මේ වේගෙන් වෙනස් වෙමින් අනිත්‍ය කරා යන ලෝකයේ තුල ඒ වගේම වෙනස් වෙන අනිත් කෙනෙක් එක්ක ළඟට වෙලා වාඩිලා අපි ඉන්නවා. අනේ ඔයා එක වගේ මිස්තරව මගේ ළඟට මෙලි ඉන්නවා කියලා හිතෙන්නේ නේ. නමුත් දෙන්නම පැයට හැතැම් 80ක වේගෙන් මේ ඩ්‍රයිව් කරමින් මේ ඉන්නේ. පින්නතුනි මේ ශරීරයත් වේගයෙන්ම වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ පහමත් හැම මොහොතක් තුළම වෙනස් වෙමින් තියෙනවා. අපට ඇසෙන් රූපයක් දකිනකොටම පින්නතුනි මුලින් ඇති වෙන්නේ වර්ණ රූපේ විතරයි. අන්නේ ඇතිවෙන වර්ණ රූපය දකිනකොටම ඊළඟ මොහොතේ අභිෂණිකව දෙවණියට ඇතිවෙන සිතුවිල්ලෙන් ඒක දුවක් පුතේ ගෙදරක් ආදී වශයෙන් තමන්ගේ අතීත අධ්‍යක්ෂින් මේක එකට මිශ්‍ර කළා දෙවනි වතාවට හිතන එක තමයි අපි මේ හඳුනාගන්නේ. අර මුලින් අපි ලබන අධ්‍යක්ෂීම පින්නතුනි සිත ප්‍රභාස්වරය කියන්නේ පබස්ත්‍රමෙන්දම් බික්කවේ චිත්තං කියලා කියන්නේ අර උපාදාන වශයෙන් නොගත්තු මුල් ස්කන්ධ පංචකය ප්‍රභාස්වරයි. ඒකේ සැපවත් දුකවත් නැහැ. නමුත් ඒ ඇතිවන මුල්ම ස්වභාවය පින්නතුනි ඉක්මනින්ම ෂේ වෙනවා, වැය වෙල යනවා, අනිත්‍ය වෙනවා, විපරිණාම වෙනවා. ඊට පස්සේ නැවත ඊළඟ සිතුවිල්ලෙන් ආයි තමන්ගේ අවිද්‍යාවෙන් ඔසවා ගන්න ලෝකයෙන් තමයි තමන්ට පේන්නේ මේ මගේ නංගි, මේ මගේ අම්මා, මල්ලි, තාත්තා ආදී වශයෙන් පේන්නේ. එහෙම පේනකොට පින්නතුනි අපි අවිද්‍යාව තුල ඉන්නේ. මදුපිණ්ඩික සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියලා කියනවා. ඇසත් රූපයක් නිසා චක්කු විඥානය හට ගන්නවා. මේ ඇස කියන්නේ පින්නතුනි මෙතන මදුපිණ්ඩික සූත්‍රයේ මේ ඇස කියලා කියන්නේ අවිද්‍යාවෙන් නිර්මාණය කළ දීපු ඇස. අවිද්‍යාවෙන් නිර්මාණය කළ ඇස දෙනකොටම ඒ අවිද්‍යාසහගත ඇසින් බලන බාහිර රූපය අපට පේන රූපයක් විදියට, ගියක් විදියට, දරුවෙක් විදියට අපට පේනවා. ඒ පෙනීමත් එක්කම ස්පර්ශය තියෙනවා. තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා ආදී වශයෙන් දිගට යනවා. ඊට පස්සේ ගිහිල්ලා පින්නතුනි ප්‍රපංච කියන දේ ඇති වෙනවා. තෘෂ්ණා දෘෂ්ටිමාන ඇති වෙලා ඒ බාහිර රූප ආදිය තුල අපේ හිත බැස ගන්නවා. ඇසට ෂණික රූපයක් දකිනකොටම පින්නතුනි අපි අවිද්‍යාසහගතව නම් ඉන්නේ දිගටම සිතුවිලි ටික ගිහිල්ලා අපි ඒ රූපය තුල ජරා මරණ ස්පර්ශ කරන තැනින් තමයි නවතින්නේ. මඟ කොහෙවත් විරාම නැහැ. නැවතුම් නැහැ. නමුත් අපි සාමාන්‍ය කියන්නේ මට වේදනාවක් ලැබුණා, වේදනාවට මම තණ්හා කරේ නැහැ, මම මගින් නැහැ කියලා තමයි කියන්නේ නේ. ඒක තමයි සාමාන්‍යයෙන් අපි කියන්නේ. නමුත් පින්නතුනි එහෙම කිව්වට අර ඇති වෙච්ච සිතුවිල්ල මගදී නවත්තන්න බෑ. එතෙන්දි වන්නේ එක දිගටම අවිද්‍යා සහගතව හටගන්න සිතුවිලි වල සංඛ්‍යාව අඩු කරන එක අපි කරන්නේ. ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ ටිකෙන් ටික අවිද්‍යා සහගතව රූපාදිය බලලා ඒකෙන් ජරා මරණ වලට වැටෙන අවස්ථා ගාන, වාර ගාන ටිකෙන් ටික අඩු කිරීම තමයි ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ. සාමාන්‍ය කෙනෙක් ඇසින් රූපයක් දැකලා ඒකට ඇලිලා ගැටළු ඇති කරගෙන බොහෝ දුර ගමනක් යන ලෝකයේහි ධර්මයේ දන්නා හැටියට අපි එච්චර දුරක් යන්නේ නැහැ. අපි මගදී නවතිනවා. පින්නතුනි ධර්මයේ දන්නේ නැති කෙනාගේ ලක්ෂණය බුදුහාමර දේශනා කරනවා ගද්දුල බද්ද කියන සූත්‍රයෙන්. අසුරතවත් පෘතුඥයා රූපය මගේ කියලා අරගෙන රූපය ගද්දුල බද්ද කියලා කියන්නේ කණුවක ගැට ගහපෝ බලපැටිය කියන දන්වැලකින්. මේ බලපැටියා ඇවිදෙනවා නම්, යනවා නම්, වාඩි වෙනවා නම්, නිදා ගන්නවා නම් ඔක්කොම කරන්නේ මේ කණුව ළඟ කරන්නේ. කණුවක බැඳගෙන ඉන්න බලපැටියා. බුදුහාමුදුරෝ දේශනා කරන අන්නේ වගේ තමයි පෘථග්ජන ලෝකයේ අය. මේ ධහම දන්නේ නැති කෙනා කොයි වගේද? අර කණුවේ බැඳගෙන ඉන්න බලපැටිය වගේ කියලා. කොහොමද? මේ රූපය මගේ කියලා ගන්න රූපං අත්තතෝ සමනපස්සති. රූපවන්තං වාත්තානම් ආත්මේ රූප සහිත දෙයක් කියලා ගන්නවා. රූපස්මින් වාත්තානම් රූපය තුල ආත්මය ඇතයි කියලා ගන්නවා. අත්කනිවා රූපං ආත්මය තුල රූපය ඇතයි කියලා ගන්නවා. රූපං අත්තතෝ සමනපස්සති රූපයන් දකිනකොට ආ මේ මගේ අම්මා, මේ මගේ පුතා කියලා ආත්ම වශයෙන් එක ගන්නවා. රූපවන්තං වාත්තානම් ආත්මයට රූපයක් තියෙ කියලා හිතන් ඉන්නවා. ඒ කියන්නේ අන්තිස් කෙනෙකුට ගහනකොට ආ මගේ පුතාට ගැහුව, දුවට ගැහුව කියලා තමයි ගන්නෙ. අර රූපයක් ආත්ම කොට තමයි ගන්නෙ. අත්තනි වා රූපං ආත්මය තුල රූපය තිය කියලා හිතන් ඉන්නවා. කොහොමද එහෙම හිතන්නේ? ආත්මය තුල රූපය බැසගෙන ඉන්නවා කියලා අපි හිතනවා. අන්න ඒ නිසා තමයි අපි කෙනෙක් නිය ගියාම පින් අනුමෝදන් කරන්නේ. අපි හිතා ගන්නවා මේ තැනත්තා දැන් මරණයට පත් වෙලා මේ තැනැත්තා හිත ඊළඟ තැනකට යනකොට අන්න ඒ හිත තුළටම රූපේ දැන් බැසගෙන ඉන්නවා. එයාට පින් අනුමෝදන් කරනවාත් අපි අනුමෝදන් කරනවා. ඒකෙන් කියන්නේ පින් අනුමෝදන් නොවෙනවා කියන කතාව නෙවෙයි කියන්නේ. අපි මේ හිතන විදියයි මේ කියන්නේ. ඊට පස්සේ කියන රූපස්මින් වාත්තානම් රූපය තුළ ආත්මය බැසගෙන තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. රූපය තුළ ආත්මය බැසගෙන තියෙනවා කියලා අපි හිතාන කෙනෙක් ළඟට වුණාට පස්සේ කොහොම හරි ප්‍රතිකාර කරනවා මියා සුවපත් කරන්න ඕන කියලා. අපි හිතන් ඉන්නේ මේ රූපය තුළ ඉන්න මගේ අම්මා මගේ තාත්තා කොහොම හරි මම සුවපත් කරන්න ඕන කියලා ඒ රූපෙට ප්‍රතිකාර කරනවා. කල්ලා කල්ලා අන්තිමටම බැරි වෙනවා පින්නතුනි. ඊට පස්සේ ඉතින් හිත හදා ගන්නවා කියලා කරනවා. අර මුලින් ඇදමිට පොඩ්ඩක් ඇල්පෙනෙත් එකින්වත් අනින්න දුන්නේ නැහැ. ගිනි කූරකින්වත් පිච්චෙන්න දුන්නේ නැති කෙනා පස්සේ කොහොමද? පස්සේ මෙහි මිඳිලි ඉඳලා බැරිම තැන ගෙදර තියාගන්නත් බෑනේ මරණයට පස්සේ. ඊට පස්සේ මල් සාලට අරන් යනවා. ඊට පස්සේ අර ඉදිකටකින්වත් ඇල්පෙනෙත් එකින්වත් අනින්න දීපු අනින්න නොදීපු කෙනා කොහොමද? ඊට පස්සේ අර ලොකු ආවදෝලෙන් කපන කොටත් ඒත් බලාගෙන ඉන්නේ. ගිනි කෝරකින්වත් පිච්චෙන නොදීපු කෙනා අපේ කැමැත්තෙම සල්ලි දීලම ආදාහනය කරනවා. පින්නතුනි මේක තමයි අපේ ස්වභාවය. නමුත් අපි හිතන් ඉන්නේ මෙහා මෙතන මිය ගියත් මේ ආත්මයේ ඊළඟ තැනට ගියා ආත්මයත් එක්ක ඊළඟට රූපයක් යනවා කියලා අපි හිතන් ඉන්නේ. මෙන්න මේ දර්ශනයෙන් ඉන්න කම් පින්නතුනි අපිට පින්කම් කරන්න පුළුවන්. සුගතිගාමී වෙන්නත් පුළුවන්. දිව්‍ය ලෝක යන්නත් පුළුවන්. නමුත් ජරා මරණ වලින් නිදහස් වෙන්න බෑ. යම් තාක් වෙලාවක් අපි ඇසෙන් දකින රූපය පුද්ගලයෙක් හැටියට හඳුනාගත්තොත් මේ මගේ පුතා මගේ මහත්තයා මගේ නෝනා පිටස්තරයේ තියෙන කියලා හිතුවොත් ඒ හිතනවත් එක්කම පින්නතුනි අපි දුක් ටිකක් ඇසුරු කරමින් ඉන්නේ. කාලයක් අපට දුකක් නැහැ කියලා දරුව හොඳට ඉන්නකන් ඉන්න පුළුවන්. හැබැයි දරුව වෙනස් වෙනකොට තමන් කැමති විදියට නොපවතිනකොට ලෙඩ වෙනකොට මරණයටපත් වෙනකොට අපට අඬන්න වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ මෙන්න මේක මහා බරක් කියලා කියන්නේ. මෙන්න මේ බාහිර රූපය තුළ සත්ව සංඥාවෙන් පුද්ගල සංඥාවෙන් ද්‍රව්‍ය සංඥාවෙන් හිත බැසගන්න ස්වභාවය තමයි මහත් වූ බර කියලා කියන්නේ. බාරහාර කියලා කාරණයක් කියනවා. මේ බර අරගෙන යන කෙනා තමයි පුද්ගලයා කියලා කියන්නේ. බාරා දාන කියලා කතාවකුත් තියෙනවා. බර අරගෙන යන බර මොකද්ද? මෙන්න මේ බාහිර රූපයක් තියෙනවා කියන ආකල්පයෙන් මේක තෘෂ්ණාවෙන් අපි අල්ලගන්නවා. බාර නික්කේපන කියලා කතාවක් තියෙනවා. මේ බර බිමින් තියෙනවායි කියන්නේ මොකද්ද? මෙන්න මේ අවිද්‍යාව බිමින් තිබීම කියන එක. අවිද්‍යාව බිමින් තියෙනවත් එක්කම අපට පේනවා මේ පුද්ගලය කියලා සත්‍යය කියලා නිර්මාණය කළේ අපේ මනසෙන් කියන එක අපි දන්නවා. දැන් බලන්න අපි ජීවත් වෙන කාලේ මගේ පුතා මගේ දුව කියලානේ හිතන් ඉන්නේ නේ. මගේ අම්මා මගේ සීයා මගේ ආච්චි කියලානේ හිතන් ඉන්නේ. ඒ හිතාගෙන ඉන්න කෙනාම බලන්න මරණයටපත් වුණාට පස්සේ ස්වභාවය. ඇතැමිට එක කාමරයක එකට රැ ඉන්නවා කියලා කියමු. තමන් ඇතැමිට දන්නේ අනිත් කෙනා මිය ගිහිල්ලා. එළි වෙනකම්ම හිටියා. ඊට පස්සේ නැගිටිට පස්සේ බය වෙනවා. අර මුලින් ඇතැමිට නිදා ගන්න කලින් බොහොම ආදරෙන් කතා කරපු කෙනාට බයයි. ඊළඟ දවසේ රාත්‍රියේ ගියොත් අනේ ඊළඟ රාත්‍රියේ නිදිමු කියලා ආයි පලාත එන්නේ. නිදි යන තියාඩු ගානේ ඒ මිනිස්සු හදපු ගෙදරවත් ඒ මිනිස්සුට ඉන්න දෙන්නේ නැහැ. ඉක්මනටම 911 කතා කළේ වань. පින්නතුනි මේක තමයි යථාර්ථය. එතකොට පින්නතුනි බලන්න අපි මෙච්චර කලක් අවිද්‍යාවෙන් හිටපු ස්වභාවයෙන් ඒ අනාගතයේ පත්වන ඉරණමම තමයි ඇත්තම පිනුතුනි. දැන් මේ අපි ස්පර්ශ කරමින් ඉන්නේ. දැන් අපි මේ ස්පර්ශ කරන ස්වභාවය අපට තේරෙන්නේ දැන් අපි ඇත්ත ලෝකේ ඉන්නේ කියලා අපට හිතන් ඉන්නේ නේ. නමුත් අපි මේක පිළිගන්න වෙනවා කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ. යම්කිසි කෙනෙකුට පුළුවන් නම් ඒ මරණයෙන් පස්සේ වෙන සිදුවීම දැන් අවස්ථාවත් එක සංසඳලා බලන්න. දැන් ඉන්නේ ඇත්තෙම පිනුතුනේ විදිහම තමයි. දැන් ඉන්නෙත් මිය ගිහපු කෙනෙක් සමගමයි. යථාර්ථ වශයෙන් ගත්තොතින් අපි තමයි ඒ කෙනාට ජීවය දෙන්නේ. අපේ මනසින් තමයි ඒ කෙනා ජීවත් වෙන කෙනෙක් කියලා අපි හිතාගෙන ඉන්නේ. අර මිය ගිහපු කෙනාගේ ළඟම අපි ඇතැම් වෙලාවට එළි වෙනකන් නිදාගත්තේ වෙන පුළුවන්. එළි වෙනකම් අපි නිර්මාණය කරන් ඉන්නේ ජීවත් වෙන කෙනෙක් කියලා. ඒ ජීවත් වෙන කෙනෙක් කියලා නිර්මාණය කරගත්තේ අපි අවිද්‍යාවෙන්මයි. ඊළඟට ඒ කෙනාගේ ආත්මය එතනින් වෙන් වුණා කියලා අපි නිර්මාණය කරගන්නේත් අපි අවිද්‍යාවෙන්මයි. එහෙනම් යථාර්ථය මොකද්ද? යථාර්ථය කියන්නේ පිනතුනි මේ බාහිර ලෝකයේ තියෙන සතර මහා භූත රූප පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර. ඒ හතරත් ස්ථිරවම තියෙන දේවල් නෙවෙයි. ඒ හතරත් අපේ මනසේ ස්වභාවයට අනුව අපිම නිර්මාණය කරන දේ. දැන් මේ බිත්ති අපේ ලෝකෙට බිත්තියක්. හැබැයි මෙතන ප්‍රේතෙක් හරි භූතෙක් හරි හිටියොත් එයාට මේක බිත්තියක් නෙවෙයි. එයාට මේ බිත්තියෙන් එහාට යන්නත් පුළුවන්. බිත්තියෙන් එහා පැත්තේ දේවල් ඔහුට පේනවා. එතකොට අප මේ දැන් නිර්මාණය කරගෙන තියෙන්නේ ඇත්තටම සැබවින් තියෙන ලෝකෙ නෙවෙයි, අපේ මනසේ ස්වභාවය අනුව අප විසින් නිර්මාණය කරගත්තු ලෝකයක් මේ තියෙන්නේ. මෙන්න මේ යථාර්ථය යම් කිසි කෙනෙකුට තේරුණොත් පින්නතුනි, ඒ කෙනා දන්නවා දුක හටගන්නේ කොහොමද කියලා. ඇසෙන් දකින රූපය, කනෙන් අහන ශබ්දය, නාසයෙන් ස්පර්ශ කරන ගඳ සුවඳ. ඇසෙන් දකින රූපය දරුවා වෙන්න පුළුවන්, නාසයෙන් ස්පර්ශ කරන සුවඳ පිච්චමලක් වෙන්න පුළුවන්. දිවෙන් අපි ස්පර්ශ කරන දේ ඉතාම රසවත් කේක් කෑල්ලක් වෙන්න පුළුවන්. අපට ඒ රසය දැනෙනවත් එක්කම අපේ මනසින් කේක් කෑල්ලක් නිර්මාණය කළ දීලා තියෙනවා, පිච්චමලක් නිර්මාණය කළ දීලා තියෙනවා, පුතෙක් නිර්මාණය කළ දීලා තියෙනවා. ඒක අපි සම්පූර්ණ කරන්නේ මනසින්. ඒක මනසින් කරන්නේ ඒ මොහොතේ විතරයි අපි ඒක නිර්මාණය කළ දෙන්නේ. අපි කලින් කියුණේ රෙඩිමේඩ් එහෙමකුත් නැහැ කියලා. කලින් නිෂ්පාදනය කරපු දේවල් විтин විට ගන්නව නෙවෙයි. ඒ වෙලාවට අපි අර සීනි ටික, තේකොළ ටික, උණු වතුර ටික දාලා තේ හදා ගන්නවා වගේ හැම මොහොතෙම අපි මේ ආයතන වලින් ඇස නැමැති ආයතනය, කන නැමැති ආයතනය, මේ කර්මයක් එක්ක යන මේ ආයතන තුලින් අපි හැම වෙලාවෙම මේ ලෝකේ නිර්මාණය කරනවා. එතකොට මේ ධර්මයේ තේරුණොත් කෙනෙක් ඔහු දන්නවා ඇසින් දකින රූපය තුලින් බාහිරට පැනවුවත් Taman දරුවෙක් කියලා, ගයක් කියලා, පුද්ගලයෙක් කියලා, දෙයක් කියලා Tamanට ජරා මරණ වලින් ගුටි කන්න වෙනවා කියන එක දන්නවා. Tamanට දඬුවම් ලැබෙනවා කියලා මේවගෙන් දන්නවා. මෙන්න මෙතන තමයි පිනතුනි ශ්‍රද්ධාව හටගන්නේ. ඔහු දන්නව එහෙනම් දුකේ නිදහස වෙන නම් මොකද කරන්නට ඕන? මෙන්න මේ අවිද්‍යාව දුරු කරගන්න ඕන කියන හැඟීමක් ඇති වෙනවා. තථාගතස්ස සද්ධාති තථාගතස්ස බෝධිය කියන්නේ මේකයි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන විශ්වාසය ඇති වෙනවා කියන්නේ මේකයි. මෙන්න මේ විශ්වාසය ඇති වුණොත් පිනතුනි එයා අප්‍රමාදී වෙනවා. කොහොම හරි මට අනාගතේන දුක් ටිකෙන් මං නිදහස් වෙන්න ඕන කියලා. අපට කියලා අම්මා තාත්තා ඉන්නවනම්, දරුවෝ ඉන්නවනම්, ගේ දොර ඉඩකඩම් තියෙනවනම්, ඒ මොනවත් නැතුණත් Tamande කියලා ශරීරයක් තියෙනවනම් පින්නතුනි මතක තියාගන්න. අපි දැන් ඉන්න අවිද්‍යාවෙන් හිටියොත් ඉන්නේ අනාගතය අඳන්න කඳුළු ටික රැස් කරගනිමින් මේ ඉන්නේ. උදේ හවස ලස්සනට hina වේවේ කැම ගන්නේ මොකටද? ඒ කැම වලින් නිස්පාදනය කරන්නේ කඳුළු අනාගතේ අඳන්න කඳුළු ටික තමයි ඔබ මේ නිස්පාදනය කරගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය කියලා කියන්නේ මෙන්න මේ අනාගතේන කඳුළු ටික අපිට කලින්ම ඉවත් කරන මහා ඖෂධයක්. ධම්මෝසද සමන්නත්ති ඒතම් පියවත බික්කෝ කියලා දේශනා කරන්නේ මේකයි. මේ අපේ හිතේ එන මානසික දුක් ටිකෙන් අනාගතේන දුකින් මේ මොහොතේම නිදහස් වෙන මාවතේ මේ තියෙන. මෙන්න මේ අවබෝධය ලැබෙච්ච කෙනා ඊට පස්සේ හොයනවා එහෙනම් මොකද්ද කරන්න ඕන ඉක්මනටම කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ඉපදිච්ච බුද්ධිමත් මිනිසයාගේ විශිෂ්ටම ඥාණයෙන් යම්කිසි ප්‍රයෝජනයක් ගන්න තියෙනවනම් අන්න ඒ ගන්න ඉහළම ප්‍රයෝජනය තමයි පංච උපාදානස්කන්ධය දැනගන්න කියලා. මේ අපි සඳහන් කළ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ තමයි අපේ ජීවිතේ යටි යන්නේ. ඇසෙන් රූපයක් දැක්කා කියලා කියන්නේ, කනෙන් ශබ්ද ඇහෙනවා කියලා කියන්නේ මේ බාහිර අපට පේන ලෝකේ යටින් තියෙන්නේ. මේ ස්කන්ධ පංචකයක් තියෙනවා. හරියට අයිස්බර්ග් එකක් වගේ අපේ ජීවිතේ. අයිස්බර්ග් එක ඉහළින් පේන බොහොම පොඩ්ඩයි. යටින් ලොකු කොටසක් තියෙනවා. මේ ලෝකේ අපට මලක් පේනවා, ගයක් පේනවා, දරුවෝ පේනවා, ස්වාමින් වහන්සේලා පේනවා. මේ උඩින් පේන ටික අයිස්බර්ග් එකේ වගේ. යටින් යන්නේ පංච උපාදන් සංජයක් මේ යන්නේ. අන්නේ මේ පංච උපාදන් ස්කන්ධය තේරුම් ගැනීම තමයි තමන්ගේ ජීවිතේට ලබා දෙන ඉහළම වටිනාකම. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව ගත්තොත් මේක තමයි ඉහළම බෞද්ධ අධ්‍යාපනය කියලා කියන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් අපි සතර හුඟා පින්කම් කරලා ප්‍රාර්ථනා කරලා මේ බුද්ධෝත්පාද කාලයේ ෂණ සම්පති ලබා ගත්තේ මෙන්න මේ පංචෝපාදස්කන්ධය පුලුවන් තරම් දුරට අසා දැනගන්න. මේක දැනගත්තු පමණට පිනුතුණේ තැනත්තා මොකද කරන්නේ? දැනගත්තු පමණට හෝ අවිද්‍යාව සහ භව තණ්හා කියන මෙන්න මේ කාරණා දෙක දුරු කරන්න අප්‍රමාදීව ක්‍රියා කරනවා. අවිද්‍යාවයි භව තණ්හාවයි. අවිද්‍යාව කියන්නේ මෙන්න මේ නොදැනීම, මුලාව, වැරදීම, මෝඩකම. භව තණ්හාව කියන්නේ මේ භවයට, මේ පැවැත්මට තියෙන ආසාව. මේක පිනතුනේ නිකන් නැති කරගන්න බෑ. අන්ධකාරයක් නැති කරන්න අපිට නිකන් බෑ. දැන් මේ ගෙදර අන්ධකාරය තියෙනවා නම් කළු පාට බෑග් ටිකක් ගෙනල්ලා අපි ටික ටික අයින් කරමු කියලා කරවල අයින් කරන්න බෑ. බුදුදහමෙත් කියනවා තෘෂ්ණාව නැති කරන්න දුක නිදහස් වෙනා කියලා. තෘෂ්ණාව නැති කරන්න කිව්වට පින්නතුනේ එහෙම තෘෂ්ණාව නැති කරන්න බෑ. මොකක්ද එහෙනම් කරන්නට ඕන? කරන්නට ඕන අවිද්‍යාව නැමැති අන්ධකාරය දුරු කරන, ප්‍රඥාව නැමැති ආලෝකය දල්වන එකයි කරන්නට ඕන. ඇත්තටම ඇසෙන් දකින රූපය කොහොමද හටගන්නේ කියලා දකින්වත් එක්කම පින්නතුනේ බාහිර රූපයකට ආසා කරන්න තියා මෛත්‍රී කරන්නවත් කෙනෙක් අහලකවත් ඉතුරු වෙන්නවත් නැහැ. මෛත්‍රී වැඩිමත් පිනොතුනි ප්‍රායෝගික ප්‍රාථමික මට්ටමේ ටෙක්නික් එකක් විතරයි. ගැඹුරට යනකොට මෛත්‍රී වඩනවත් කෙනෙක් Tamanට අහු වෙන්නේ නැහැ. බාහිර සත්ත්ව පුද්ගල සංඥා සියල්ලක්ම නිෂේධනය වෙනවා. අන්න ඒ සඳහා පිනොතුනි අපි කරන්න ඕන දේ බුදුහාඳුරු දේශනා කළා. බුද්ධිමත් මිනිසෙක් ඉතින් Tamanගේ විශිෂ්ටතම ඥාණයෙන් යමක් වඩන්න තියෙනවා නම් ප්‍රගුණ කරන්න තියෙනවා නම් අන්නේ මොකද්ද ප්‍රගුණ කළ යුත්තේ? ඒ තමයි සමත විදර්ශනා දෙක කියලා. දැන් මේ අවබෝධය ලැබපු කෙනා ඔහු සුතමේ ඥාණයෙන් මේ වගේ ධර්ම ශ්‍රවණය කළා දාන්න දුක හටගන්නේ කොහොමද? අවිද්‍යාව සහගත වැසෙන් රූපයක් බැලුවොත් ඒ මුල් ස්වභාවය නෙවෙයි පේන්නේ. දෙවෙනිට හදගත් අවිද්‍යාවෙන් හදාගත්තු පංච උපාදස්කන්ධ ලෝකය Tamanට පේන්නේ. ඒ ලෝකෙන් තමයි දරුවෙක්, ඥාතිවරයෙක්, බඩුවක්, ගයක් ඉඩමක් වශයෙන් පේන්නේ. අන්න ඒක ඔහු හැකි තාක් දුරට නුවණින් මෙනෙහි කරනවා. මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ අනිත්‍ය වශයෙන්. මේක හටගන්නේ කොහොමද? මේක නැති වෙන්නේ කොහොමද? සමුදය බලනවා, වය බලනවා, ආස්වාදය බලනවා, ආදීනව බලනවා, නිස්සරණය බලනවා. එන්න එන්නම මේක පුළුවන් තරම් බලනවා, වේගය වැඩි කරගෙන. ඒ අතර මේ තැනැත්තා මේක ස්ථාවර කරගන්න මොකද කරන්නේ? සමතේ වඩනවා. හිත සමාධිමත් කරගන්නවා. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපානසති භාවනාව මේව කර කර අර විපස්සනාව සඳහා උපකාර සලසා ගන්නවා. ඒ සමතේ වඩන්නට පුළුවන් තරම් සිල්වත් වෙනවා. හැකිතාක් දුරට පංචශීලය ආරක්ෂා කරනවා. පොඩි හෝ වරදක් තමන්ගෙන් ඇති නොවන විදියට හැකි තාක් දුරට තමන්ගේ කය වචනය සංවර කරගන්නවා. පින්නොතින අපි කියන අපේ සාමාන්‍ය කෙන සිල් රකින්නවා කියලානේ. සිල්පද ආරක්ෂා කරනවා කියලා අපි කියන්නේ නේ. අපි සිල්පද ආරක්ෂා කරනවා නෙවෙයි පින්නොතුනි. සීලය විසින් අපිව ආරක්ෂා කරනවා. අපි ප්‍රාණඝාතයෙන් වළකිනවා නම්, සොරකමින් වළකිනවා නම්, කාම මිත්‍යාචාරයෙන් වළකිනවා නම්, බොරු කීමෙන් වළකිනවා නම්, මත්යන් පානෙන් වළකිනව නම් මෙන්න මේ සදාචාරයේ විසින්ම අපි ආරක්ෂා කරනවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරෙන් කියන්නේ මේකයි. හැකි තාක් දුරට මේ තැනැත්තා මොකද කරන්නේ? සිල්වත් වෙනවා. ඒ සිල්වත් වෙන්නේත් නිකන් නෙවෙයි, ප්‍රඥාව සීලයත් එක්ක එකට සමගාමීව ගමන් කරනවා. ඒ අතර අනිත් පැත්තේ තමන්ගේ ළඟ සුවිශේෂී ගුණ දහම් දෙකක් තියාගන්නවා. ධර්මාර්ග යන කෙනෙක් ඇඩියද සුවිශේෂී ගුණ දෙකක් තමන්ගේ ළඟ අභ්‍යන්තරයේ ආරම්භයේ පටන් අවසානයේ දක්වාම තියෙනට ඕන. එමනවද? එකක් තමයි සුවච බව, ඇක්ටිව් ලිස්නින් කියල එක, ජෙන්ටලි ස්පෝකන් කියන එක. යමක් කියනකොට විශේෂයෙන් සදහම් මගේදී සක්‍රියව ඇක්ටිව් ලිස්නින් කියන එක. දැන් ඔබ හැම දිනාට මේ ලක්ෂණය තියෙන මේ ගුණය තියෙනවා. මේක සුළුපට ගුණයක් නෙවෙයි. මේක සුවිශාල ගුණයක්. මෙතනින්ම කියන ඔබට ආධ්‍යාත්මික ගමන් මගේ ඕන දුරක් යන්න පුළුවන් කියලා. ආද අඩුපාඩු 100ක් තිබුණත් හෙට දවසේ 100 වුණත් ඔබට නිවැරදි කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔබේ මේ ගුණය විසින්. ඒ නිසා තමයි අඟුලිමාලය. අරතරම් මිනිස් ජීවිත දහස් ගණනක් ඝාතනය කරපු අඟුලිමාලයට බුදුහාඳුර වචන හතරයි කිව්වේ. ඔහු ඒ වචන හතර හොඳින් අහුම්කන් දුන්නා. මම නැවතුණා, ඔබ නවතින්න කියලා. සම්පූර්ණ ජීවිත මඟ වෙනස් වුණා. අද දවසේ අපි අතින් නොඑක අඩුපාඩු මන සිදු වෙන්න පුළුවන්. අද අපිට පංචශීලෙම රකින්න බැරි වෙන්න පුළුවන්. අද රකින්න හතරක් වෙන්න පුළුවන්. එකක් වෙන්න පුළුවන් අද. නමුත් අපිට මේ ධර්ම මාර්ගයේ තේරුමට පස්සේ අපි හෙට දවසේ දෙකක් රකින්නවා. ඊළඟ මාසේ තුනක් රකින්නවා. මෙහෙම ගිහිල්ලා අපි දිනෙන් දින හොඳ වෙනවා. මේ හොඳ වෙන්නට ඊළඟට තමන්ගේ ළඟ තියෙන ඕන ගුණය තමයි අවංක භාවය කියන එක. එකක් සුවච බව, අනිත් එක අවංක බව කියන එක. මොකක්ද අවංක බව කියලා කියන්නේ? තමන්ම තමන්ගෙන් අහලා බලන්න. දිනෙන් දින තමන්ගේ තියෙන තෘෂ්ණා, දෘෂ්ටි, මාන, ආශාව, සංඛය, දිට්ඨිය, මාන්නේ මෙන්න මේවා තමන්ගේ වැඩි වෙනවාද අඩු වෙනවාද කියලා තමන්ම තමන්ගෙන් අහලා බලන්න. අපි කියුවේ අර කන්නාඩි ළඟට ගියාම අහලා බලන්න කියලා නේ. නම කියලාම අහලා බලන්න. මේක අඩු වෙනවාද වැඩි වෙනවාද? එන්නම ඇලීම, බැඳීම, ආශාව තමන්ගේ වැඩි වෙනවාද අඩු වෙනවාද කියලා තමන්ම තමන්ගෙන් අහලා බලන්න. තමන් ළඟ තියෙන සංකාය දිට්ඨිය, මම මගේ කියන හැඳීම, මාන්නේ අහවල් කෙනාට වඩා අපි ලොකුයි, නැත්නම් අහවල් කෙනාට වඩා මම පොඩි, ඒ වගේ නොයෙක් විදිහේ මාන්නයන් අපි ළඟ තියෙනවා. මෙන්න මේව බලන්න තමන්ගේ අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා. මෙන්න මේ සෝච බව සහ අවංක බව විසින් තමන් දහමට යොමු කරනවා, සිල්වත් වෙනවා. ඒ සිල්වත් වෙන කෙනා ටිකෙන් ටික පින්නතුණි සමතේ වඩන කාලය වැඩි කරනවා. ඒ කෙනා දහම සද්ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික බව පිළිබඳව පරිපූර්ණ විශ්වාසයකට එමින් දැන් ඉන්නේ. ඔව් ඇතැමිට මෛත්‍රී භාන වැඩි වීම මුලදී විනාඩි දෙකෙන් පටන් ගන්න කෙනෙක් වෙන පුළුවන්. නමුත් ඔව් ටිකෙන් ටික වැඩි කරනවා. ඔව් ආනිසංස දකිනවා. විනාඩි 3, විනාඩි 5, විනාඩි 10, 20, පැය භාගේ විනාඩි 40 මෙහෙම කර කර වාඩි වෙලා කරන භාවනාව ටිකෙන් ටික වැඩි කරනවා. වැඩි කරන්න කරන්න මොකක්ද වෙන්නේ පින්නතුනි? ඒ බලවත් කුසලයේ විසින් තමන්ට මේ ජීවිතයේ වශයෙන් ලබා දෙන්න පුළුවන් උපරිම වාසි ටික තමන්ට ලැබෙනවා. ලෙඩ දුක් වලින් බේරනවා, අපල උපන්දර වලින් බේරනවා, මාර්ගයේදී සිදුවන මගතොටේදී අනතුරු වලින් බේරනවා. තමන් විතරක් නෙවෙයි, තමන් ඉතාම ආදරය කරන ඥාතීන්ටත් මේ රැකවරණය ලැබෙනවා කිසියම් ප්‍රමාණකින්. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, විශේෂයෙන්ම තමන්ගේ හිතට සිතුවිල්ලක් ඇවිල්ලා පීඩාවක් එනකොටම තමන්ට තේරෙනවා ද්වේෂයක් හරි රාගයක් හරි ඇති වෙනකොටම. විතක්ක සංධාන සූත්‍රයෙන් දැක්වෙන විදිහට අඤ්ඤ විතක්ක කියලා ඒ ඇති වෙන සිතුවිල්ලට විරුද්ධ සිතුවිල්ලක් තමන් හිතනවා. කෙනෙක් ගැන අමනාපයක් ඇති වෙනවා නම් ඇති වෙනකොටම බලන මෛත්‍රියෙන් බලනවා. අනේ මේ ආත්ම භාවයේ තමන්ට හානියක් කරාට ඊ ආත්මේ තමන්ගේම අම්ම වෙල හිටියගෙන ආවෙන්න පුළුවන්. මේ තමන්ගේම දරුව වෙල හිටියගෙන ආවෙන්න පුළුවන්. තමන්ගේම සාහිපුරුෂයේ බාහිරය වෙල හිටියව කෙනා වෙන්න පුළුවන් කියලා අර දර්ශනය වෙනස් කරගන්න. සම්පූර්ණයෙන්ම තමන්ගේන මානසික දුක් පීඩාවෙන් නිදහස් වෙන්න පුළුවන්. රාගය සිතුවිලක් ඉදිරිය වෙන්න පුළුවන් අපේ. ඇති වෙච්ච ගම මේ තැනත්තාගේ ශාරීරියේ තියෙන කොටස් ගැන අපි සිහිපත් කරලා බලනවා. ලස්සනට බාහිර රූපයේ තිබුණට ඒ බාහිරට පේන ලස්සන පේන තැනම ඇතුළ බලන්න. එහෙම. දැන් මූණන ලස්සන විදියට පේන්නේ එහෙම ඇතුළ බලන්න. එතකොට ඇටස කියලා ලස්සනට පේනවා. පින්නතුනි මේ වගේ හිතට පීඩා දෙන දේවල් ටිකෙන් ටික තමන් පාලනය කරනවා. මේ සමතය පින්නතුනි දිට ධම්ම සුඛ විහරණයක් කියලා කියනවා. තමන් මේ ජීවිතයේම සැප විඳින ක්‍රමයක් කියලා. තමන්ගේ හිතට බාහිරින් අරමුණු ඇවිල්ලා පින්නතුනි පීඩාවට පත් කරන්න දෙන්නේ නැහැ. ඊළඟට පින්නතුනි ඒ ඉහළම අවස්ථාව තමයි සිතට සිතුවිල්ල එනකොටම දන්නවා මේ සිතුවිල්ල අනිත්‍යයි. අනිත්‍ය කියන්නේ මොකද්ද? මේ මොහොත හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් මෙතනම නිරුද්ධ වෙන දෙයක් කියලා හොදකිනවා. අස්මින් සදිදං හෝති අස්මින් අසති දන්න හොති කියන එක දන්නවා. මේක තමයි අනිත්‍යතාවය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපි අනිත්‍යතාවය කියන්නේ වෙනස් වීමට. ඊට වඩා ගැඹුරු අර්ථයක් මේකේ තියෙනවා. අනිත්‍ය කියන්නේ මේ මොහොතෙහි හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙනවා කියන කාරණය. තමන් හිතර පුතා කියන හැඟීම ආව කියලා බලන්න. මේ වෙලාවේ තමන් අතීත දැකපු රූප ටිකත් එක්ක තමන්ගේ විඥානය ක්‍රියාත්මක වෙලා ඒ පුතා මෙතන නිර්මාණය කළ දුන්නා. ඊළඟ මොහොතේ දැමෙන පුතා නෙමෙයි මතකගෙන වාහනේ. ඊට පස්සේ පුතාගේ ලෝකේ තමන්ගේ නැහැ වාහනේ ඊට පස්සේ. ඊට පස්සේ තමන් වැඩ කරන තැන සේවකයෙක්ගේ අකීකරු කමක් හරි මොකක් හරි ඊට පස්සේ ඒකෙන්නේ. ඊට පස්සේ තමන් ගැන කවුරු හරි හොඳ කියපු කෙනෙක් ඊට පස්සේ ඒක. ඊට පස්සේ තමන්ගේ මියගිය ඥාතිවරයෙක් ගැන හිතේ තියෙනවා. ඊට පස්සේ ආඬනවා. ඊට පස්සේ ටිකක් කල යනකොට කවුරු හරි විහිළුවක් කරනවා. ඊට පස්සේ ආයෙ හිනා වෙනවා. දැන් අපිම බලන්නේ පිනොත්තුනි ගෙදර මලගයක් තියෙන ළඟ බලන්න. දැන් මරණේ තියෙන තැනට වෙලා ආඬනවා. ගෙදර පිටිපස්සට ගිහිල්ලා දැම්මිට විහිළුවක් කරනෝනේ. ආයෙ හිනා වෙනවා. ආයි කවුරු හරි මොන හරි කරොත් බැනලත් එනවා. ආයි ඥාතිවරයෙක් මරණය බලන්න આવත් ආයි ඉස්සරහට අනේ බලන නංගී අම්මට වෙච්ච දේ කියලා ආයෙ ආඬනවා ඊට පස්සේ. පින්නතුනි බලන්න මේ හිත ක්‍රියාත්මක වෙන හැටි. ඒ මොහොතෙහි හේතුඵල ධම මත එක මොහොතක එක අත්දැකීමක් විතරයි අපේ ජීවිතය කියලා කියන්නේ. මේක තමයි පරමාර්ථ සත්‍ය කියලා කියන්නේ. හැබැයි මේ පරමාර්ථ සත්‍ය කරා යන කෙනා පින්නතුනි සම්මුති සත්‍යෙට පිටුපාන්නේ නැහැ. තමන්ට කියලා දරුවෝ ඉන්නවා නම් දරුවන්ට සලකන හොඳට. සාමි බහරියවන් ඉන්නවා නම් යුතුයකම් ටික කරනවා. ගෙදර සුද්ධ පවිත්‍ර කරණේවා කරනවා. තමන්ගේ රැකියාව හොඳට කරනවා. වෙනතනක් වඩා හොමින් කරනවා. කලින්ම නැගිටලා ගිහිල්ලා ලක්ෂණයට මගතොටේ ට්‍රැෆික් හම්බෙන්න තැන් තියෙනවා ඒව කලින් මගහැරලා ගිහිල්ලා. ඉතාලම ලස්සනට තමන්ගේ රැකියාව කරනවා. යුතුයකම් ටික හොඳට කරනවා. තමන්ගේ ඇඳුමේ පැළඳුමේ ඉඳන් කිසිම දෙයකින් අනිත් කෙනෙකුට පීඩාවක් නොවන විදිහට තමන් හැසිරෙනවා. ඉතාලම සැලකිලිමත් වෙනවා පින්නතුනි. වෙනත් කෙනෙකුගේ හිත පීඩාවක් ඇති වෙන දෙයක් කරන්නේ නැහැ තමන්. දැන් සමහර අය කියනවනේ යා මොනව කරත් තමන්නේ මං හොඳින් කරේ කියලා කියනවනේ නේ. මට කරන්න දෙයක් නැහැ යා වැරදි විදිහට හේතුවට එහෙම එහෙම කියලා නේ. නමුත් පින්නතුනි ඇත්තටම අපේ මෛත්‍රිය තියෙනවා නම් අපි වෙන කෙනෙකුට අපි ගැන වැරදි හැඟීමක් එයාගේ චිත්ත පීඩාවක් ඇති නොවන විදිහට අපි වැඩ කරනවා. ධර්මයේ ඉදිරියට යද්දී පුදුම විදිහ අනිත්‍ය ගැන අනුකම්පාවක් හටගන්නවා. වෙනත් කෙනෙකුට පොඩි දෙයකින්වත් හානියක් අපහසුයක් නොවන විදිහට හැම වෙලාවෙම අනිත්‍යයේ පහසුව සඳහා වැඩ කරනවා. මෙන්න මෙහෙම වැඩ කරනවා කියලා කියන්නේ තමන්ට මේ ආධ්‍යාත්මික ගමනේ ඉදිරියට යන්නට තමන්ට ශක්තිය තියෙනවා කියන එකයි මේ කියන්නේ. ඔබ කොමන වයසට හිටියත් ඔබට මේ හැකියාව තියෙනවා. ඔබ බුද්ධිමත්. ඔබ බුද්ධිමත් නැත්නම් ඔබට මෙච්චර දුරක් එන්න බෑ. ලෝක ගෝලය සම්පූර්ණම අනිත් පැත්තට ආව නේද? ඇවිල්ලා ඔබ මහා දුර ගමනක් මේ ආවේ. ඒ ශක්තිය මේ දහම තුල ඉදිරියට යන ශක්තිය ඔබට තියෙනවා. කෙනෙකුට හිතන්න පුළුවන් දැන් මට වයසයි කියලා. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියේ කුඩා කාලේ මහානෙච්චය විතරක් නෙවෙයි. අවුරුදු 7දී මහානෙච්ච සෝපාක වගේ අය විතරක් නෙවෙයි. අවුරුදු 30දී 40දී මහානෙච්ච සරියුත් මුගලන් හාමුදුරුවෝ විතරක් නෙවෙයි. අවුරුදු 80දී මහානෙච්ච බක්කුල හාමුදුරුවෝ විතරක් නෙවෙයි. අවුරුදු 120දී මහානෙච්ච සෝනා මෙහෙණිය රාජහාමුදුරු වගේ ඇත් සිටිය. අවුරුදු 120 දිත් පැවිදි වෙලා මේ දුර්ලභ වූ ගෞතම සම්බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල ලබාගත්තා. ඒ අද වගේ පහසුකම් තියෙන කාලයක නෙවෙයි. එතකොට මේ තරම් ලෝකයේ ඉහළම සාක්ෂියෙන් ඉදින වෙච්ච කාලෙක ඉහළම පහසුකම් ටික භුක්ති විඳින කාලෙක ඔබේ අතේ තියෙන එක උපකරණයකින් මුළු ලෝකෙම තියෙන ධර්ම දේශනා ටික අහන්න පුළුවන් කාලෙක ජීවත් වෙන ඔබට ඊට වඩා දුර ගමනක් යන්න පුළුවන්. ඒ ඔබේ පිනෙන් ලැබු දේවල් ටික නෙවෙයි. ඒ තාක්ෂණයේ සියල්ලක්ම Taman දහම වෙන යොමු කර ගන්නට ඕන. ඔබට ලැබිච්ච රූප සම්පත්තිය, ලස්සන කඩහඬ, බුද්ධිය, මහසින් ලැබපු වාහනය, ලක්කන්ට හදපු ගෙදර පින්වත් දරුවන් මේ හැම දෙනාම පින්නතුනේ සද්ධර්මය සඳහා යොමු කරන්නට ඕන. මේව අපට ලැබුණේ නිකන් නෙවෙයි. මේව ලැබුණේ අපට ධර්මය තුලින් ලැබුණේ. අතීත ජීවිතවලදී ඔබ ධර්මයේ හැසිරিলা, මහන්සි වෙලා දාන දීලා, මහන්සි වෙලා භාවනා කරලා, මහන්සි වෙලා සීල රැකලා, ඔබ අතීත ආත්ම භවවල කරපු මහා සත්භාවයට දීපෝ තෑගි ටිකක් තමයි මේ අද ජීවිතේ හම්බෙලා තියෙන්නේ. ඒ නිසා මේ ලැබපු සියලුම වරප්‍රසාද ටික පින්නතුනේ සම්පූර්ණයෙන්ම නැවත දහම වෙනුවෙන් අපි කැප කරන්නට ඕන. අපිට එහෙම කරක් පුළුවන් කරන්නේ. අපට එකම දේ අවශ්‍ය වෙන්නේ පින්නතුනේ. ඒ තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාව කියලා කියන්නේ මේ ධහම රැක්වතින් බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය අනුගමනය කළොතින් අපට මේ ජීවිත කාලය තුළදීම දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන විශ්වාසය. එච්චරයි අපට ඕනේ පින්නතුනේ. අනිත් දේවල් ටික ඔක්කොම පහසුකම් ටික Tamanට ලැබෙනවා මේත් එක්ක. අතීත පින විසින් සියල්ලක්ම සමීප කළ දෙනවා. මේ විශ්වයේ බොහෝ තැන්වල ඉන ඔබගේ අතීත අම්මල තාත්තලා උදව් උපකාර කරපු අය. ඒ අය සියලුම දෙනා ඔබට උදව් කරන්න බලාගෙන ඉන්නේ. ඔබ මේ ධම්මඟට එමත් එක්කම ඒ සියලුම දෙනා දිවාරෑ නොබලා නොනිමෙන පහන් වගේ ඔබට ආශිර්වාද කරනවා, ඔබට උදව් කරනවා, ඔබ ආරක්ෂා කරනවා. මේ ධම්මඟේ ඉඳීමේ මේ ප්‍රතිඵල විදියට ඇතැමිට ලෙඩ දුක් හැදිලා නොයෙක් විදි අනතුරු වලින් මේ ජීවිතයේ සමට අහිමි වෙන්නත් පුළුවන්. නමුත් ඊළඟ මොහොත, ඊළඟ භවය ඔබට හොඳම තැනක ඔබට ධහමේ රැකෙන්න, ධහම රකින්නට පරිසරය සකසලා දෙනවා. ඉතින් මෙතෙන් දෙපින තුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අර පස් පොඩක් අතර අරගෙන නියපොත්තේ කෙළවරට පස් පොඩ සල්පයක් අරගෙන සඳහන් කළේ මේ තරම් සල්පයක් දෙයක්වත් රූපයක්වත් නිත්‍යයි, සුභයි, ආත්මයි, නොවෙනස්වන දෙයක් කියලා තියෙනවා නම් මා බ්‍රහ්මචර්යාව දේශනා කරන්නේ, මේ සසුන් මග බඹසර මා දේශනා කරන්නේ, පණවන්නේ නැහැ කියලා මේ දේශනා කරේ. වේදනා සංඥා සංඛාර ආදිය ගැනත් එහෙමයි. මෙන්න මේ අවබෝධය ලැබපු කෙනා පින්නතුණේ ඒ කෙනාට කියනවා සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් කියලා. රූපස්මින්පේ නිබ්බින්දති. රූපේ කලකිරෙනවා. දැන් කලකිරෙනවා කියලා කිව්වහම අපිට හිතෙන මහ අසුභවාදී ආකල්පයක් නේ. එයා කලකිරිලා වගේ කියලා කියන්නේ නේ. ඒ අදහස නෙවෙයි පේනතුනේ. කලකිරීම ඇති වෙච්ච කෙනා බොහොම ලස්සනට ඉන්නේ. අඬන්නේ ඉන්නේ නැහැ. මෙතන මේ නිබ්බිදති කියන්නේ රූපේ යථා ස්වභාවය අවබෝධ කරගන්න. ඊළඟට කියනවා ඒ රූපේ විතරක් නෙවෙයි වේදනා, සංඥා, සංඛාර, විඥාන මේ හැම දෙයක්ම දැන් තියෙන වේදනාව ඊළඟ මොහොතේදී වෙනස් වෙනවා. දැන් ඇතැම් විට වාඩි වෙලා අමාරුයි වගේ හිතේනේ ටිකන්නේ. නැගිටිද්දිත් හොඳයි කියලා දැන් හිතාගෙන ඉන්නවා. නැගිටලා ටිකක් කියලා ඉන්න බලන්න පේනොතනේ. ඊට පස්සේ තුන ආයෙ පුටුවක වාඩි වුණොත් හොඳයි කියලා. පේනොතනේ අපේ මුළු ජීවිතයම කියන්නේ මේ ඉරියව් වෙනස් කරමින් සැප හොයාගෙන ගිය ජීවිතයක් නේ. වෙන දෙයක් නෙවෙයි. එතකොට මෙන්න මේ தත්ත්වය තේරුම් ගත්ත කෙනා මේ රූපාදී ස්කන්ධ පංචකයෙහි කලකිරෙනවා, යථා ස්වභාවය අවබෝධ කරගන්නවා. නිබ්බින්දං විරජ්‍යති. ඒ නිබ්බිදා ඇතිවීමත් එක්කම ඇලීම නැති වෙනවා. විරාගී බව ඇති වෙනවා. විරාගා විමුච්ඡති. ඒ විරාගී බව ඇති වෙනවත් එක්කම දුකෙන් නිදහස් වෙනවෝ. විමුත්තස්මින් විමුත්තමිති ඥානං හෝති. මිදුනට පස්සේ මම දැන් ඒකෙන් නිදහස් වෙලා කියලා හොදා කියනවා. වෙනද කවුරු හරි ගැන මතක් වෙනකොට හිතර කේන්ද ගියපු කෙනා දැන් දකිනවා දැන් තමන්ගෙම මේ සිතුවිල්ලකට නේද තමන් මේ දුක් විඳින්නේ කියලා. වෙනද බැනපු කෙනෙක් ගැන මතක් කළා ඇඟලේ වතුර කරගත්තා. දැන් ඇතැම්මිට ඒකම සිහිපත් කළ අනිත්‍යතාවය දැකලා සාමාන්‍ය නිවේසනසීමෙන් තමන් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. පේනූපමං රූපමිමං විදිත්වා. පෙන්ඩූපමං පේනූපමං රූපං කියලා සඳහන් කරනවා. හරියට මේ රූපයේ පෙන පිනක් කියලා හොයනවා. වේදනා බුබුලූපම. වේදනාව දිය බුබුලක් කියලා හෝ තේරුම් ගන්නවා. මරිචූපම සංඥා. සංඥාව හඳුනා ගන්න දේ කියන හරියට මිරිඟුවක් වගේ රත් වෙච්ච කාන්තාරයේ ඈත පේන අර වතුර වගේ පේන මිරිඟුව වගේ. මරිචූපම සංඥා. සංඛාරා කදලූපම. සංඛාරා සිතුවිලි කියලා කියන්නේ වෙන දෙයක් නෙමෙයි. හරියට කෙසෙල් ගහක් වගේ කැපුවාම හරියට අරඩු තියෙන දෙයක් නෙමෙයි මේක. මායූපමාච විඥාන. විඥානය කියන්නේ හරියට මායාවක් වගේ මැජික් එකක් වගේ. මෙන්න මේ යථාර්ථයේ පින්නතුනේ ස්පර්ශ කරන්නට තමන්ගේ තියෙන සියලුම ශක්තියින් බුද්ධිය මේ සියල්ලක්ම කැප කරනවා මේ ශ්‍රද්ධාවත් එක්ක පින්නතුනේ. ඉතින් ඒ සඳහා සියලුම පහසුකම් ටික විතරක් නෙවෙයි ඔබ කල්යාණ මිත්‍රාශ්‍රයත් ලැබුවු මේ මොහොත තමන්ගේ ජීවිතයට උපරිම වටිනාකම ලබා දෙන්න. මේ ලැබුවු උත්තරම ජීවිතය මේ සම්බුද්ධ ශාසනය තුල අභිෂේක කරවන්නට අපි අප්‍රමාදීව කටයුතු කරමු. ඉතින් මේ අපි එකට ඉන්න අපි ඊළඟ මොහොතේ කොයි මොහොතක අපි වෙන් වෙලා යද්ද දන්නේ. මරණයට පත් වීම නෙවෙයි පිනතුනි සංවේගය කියලා කියන්නේ. ගත වෙන හැම තත්පරයක් පාසා මොරලෝසිය අපට නිහඬව පවසන්නේ මොකද්ද? ගෞතම සම්බුද්ධ ශාසනය ඔබට තත්පරයකින් අහිමුණා කියලා නේ කියන්නේ. මේක පින්නතුනේ සරල අහිමිවීමක් නෙවෙයි. තමන්ගේ ඥාති මිත්‍රාදීන් අහිමි වෙන වගේ දෙයක් නෙවෙයි මේක. ඊටාම දීර්ඝ කාලයකට වරක් ලබන ඊටාම දුර්ලභ සම්බුද්ධ ශාසනයයි අපට මේ අහිමි වෙමින් තියෙන්නේ. ඒ සම්බුද්ධ ශාසනයේ පින්නතුනේ වර්තමානයේ විශාල පිරිසක් එමින් ඉන්න කාලෙක අපි මේ ඉන්නේ. ඒකත් අමතක කරන්න එපා. ලෝකේ ඉහිලම දර්ශන හොයාගෙන ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට බුදු සමය වෙත වේගෙන් පිරිස සමීප වෙන කාලෙක අපි මේ ඉන්නේ. ලෝකේ පින්නතුනේ විද්වතුන් කියන්නේ දාර්ශනිකයන්ට. සොක්‍රටිස් වැනි අය ග්‍රීසිය පහළ වෙච්ච බටහිර වියතුන් මුලින්ම සඳහන් කළේ දාර්ශනිකයන් තමයි බුද්ධිමතුන් කියලා කිව්වේ. දාර්ශනිකයන් ඇතැමිට දුප්පත්. නමුත් ඒ දාර්ශනිකයන් අනිත්‍යයට වඩා ඉදිරියෙන් ඉන්නේ. ඒ දර්ශන අතර පින්නතුනි බුදුහාමුදුරු දේශනා කරපු මේ විරාගී දර්ශනේ තමයි දැන් ලෝකයේ ඉහිලම දෙනාගේ සම්භාවනාවට පාත්‍ර වෙමින් තියෙන්නේ. ඉතින් ඒ උතුම් දහමට හිමිකම් කියපුවා අපි. ඒ උතුම් දහම රැකගෙන ලෝකෙට දායාද කරපු ශ්‍රී ලාංකික මව්පියන්ගේ වර්තමාන දූපතුන් හැටියට අපි අපට මේ සද්ධර්මයෙන් උපරිම වාසි ලබන්නට අයිතියක් තියෙනවා. අපි ඒක ලබන්නට ඕන පින්නතුනි. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්නතුනි, මේ අත්තන් තේහුඟක් ධර්ම කරුණ ඇහුවා. ඉතින් මුලදී අපි සරල දේවල් ටිකක් සාකච්ඡා කරේ. ඊට පස්සේ ටිකෙන් ටිකට අපි ගැඹුරට ගියා. ඉතින් තමන්ගේ ඥාන ප්‍රමණයට තමන්ට ඉතින් තේරුම් ගන්න පුළුවන් යහපු දේවල් තවත් සාකච්ඡා කරන්න. ඉතින් තමන්ගේ යහළ මිත්‍රාදීන් හමු වුණාම ඒකෙන් ගන්න ප්‍රයෝජනය තමයි ධර්ම කරුණු සාකච්ඡා කිරීම. තමන්ට ලැබෙන ඇත්තම තාක්ෂණය මේ ෆෝන් එකක් වුණත් නේ තාක්ෂණය නේ. ඉතින් ඇත්තම මේවා තමන් කරෝ පින්කම් යාළුවන්ට කතා කරලා කියන්න. ඒගොල්ලනුත් අනුමෝදන් කරවන්න. දැන් ධර්මයේ තියෙන ප්‍රධානම දෙයක් තමයි දැන් ওই සක්විතිවත් එහෙම ගැන සඳහන් කරනකොට කියන දෙයක් තමයි සක්විත රජ කෙනෙක් වෙන්න තමන් විතරක් ගුණධර්ම රැකලා බෑ. තමන්ගේ ළඟ ඉන්න අනිත් අයත් ගුණධර්ම වල සමාදන් කරවන්න ඕන. මේක හොඳට මතක තියාගන්න. තමන්ගේ පර්සනලිටිය හොඳ වෙන්න නම්, තමන් පර්ෆෙක්ට් කෙනෙක් වෙන්න නම් තමන් විතරක් හොඳ වෙලා බෑ. තමන්ගේ ළඟ ඉන්න අය පුළුවන් තරම් 100% බැරි වුණත් යම්කිසි ප්‍රමාණයකට අපි කරන්නට ඕනේ ඒක. නිකන් බැරි නම් සල්ලි දීලා හරි කරනවා. දැන් අනත් පින්දි සිටුතුමා කලේ පුතාට කාල සිට පුත්‍රයට කලේ සල්ලි දීලා බණහන කියලා. එහෙම හරි කරනවා. මේ පින්කමට ආවොත් මේ බණහන් ඇහුවොත් මෙච්චර දෙනවා කියලා හරි. එහෙම හරි මුලදී යොමු කරන්න පස්සේ හැබැයි දීපේවත් එක තමන්ට හම්බෙයි. ඒ ධර්මයට ආවට පස්සේ තමන් ගැන ඔක්කොම බලාගෙන ඇත්තම පිනතුනේ කෙනෙකුට ධර්මඥානය ලබා දුන්නොත් තමන්ගේ දරුවන් වෙන්න පුළුවන්, ඥාතින් වෙන්න පුළුවන්. එතකොට තමයි තමන්ට හොඳට මෙය සලකන්නේ. අපි හිතන හුඟක් ඉගැන්වුවාම සලකයි කියලා නේ. උගත් දරුවන් නෙවෙයි තමන්ට සලකන්නේ පිනුතුනි. වැඩිපුරම ධර්මයේ දන්න දරුවා තමයි තමන්ට සලකන්නේ. දැන් අපි ළඟදී මලගෙදරකට ගියා. මේ පිනුතුනු ධ්‍යානයේ සමහර අයනේ. ඒ අම්ම කෙනෙක් මිය ගිහිල්ලා අම්මගේ මරණයේදී දරුවෝ කතා කළා. මොනවද දරුවා සඳහන් කළේ? අම්මගෙන අපේ අම්මා අපට බණ අහන්නයි උගන්වුවේ. අපේ අම්මා අපට දිට්ඨිය දිට්ඨමත්සන් කියන එක ඉගන්වුවා. පරිසම්පාද ඉගන්වුවා. අනිත්‍යතාවය ඉගන්වුවා. දරුවට මගේ කුසේන පුතාට ආශිර්වාද කරන්න මෙන්න මේ බණහන්න කියලා කිව්වා, මේ පිළිත කියන්න කියලා කිව්වා. සම්පූර්ණයෙන්ම දරුව දෙන්නයි ලේලියයි කතාවලදී සඳහන් කරේ අම්මා කියලා දීපු ධර්මකාරණ. පින්නතුනි මේක තමයි ඒ අම්මට කරන ලොකුම ගෞරවය. තමන්ගේ මලගම දවසේදී තමන් වෙනුවෙන් කතා කරන්න එන කෙනා තමන් නිසා මෙන්න මේ වගේ ගුණධම් ඉගෙන ගත්තා, බණ ධම් ඉගෙන ගත්තා කියලා එදාට ඔබ ගැන කියනවා නම් තමන්ගේ මලගම දවසේදී ඒක තමයි තමන්ට කරන ලොකුම ගෞරවය. ඒක නැතුණොත් මොකද කියන්න තියෙන්නේ? අපේ අම්මා අපේ ආච්චි අපිත් එක ට්‍රිප් එකක් ගියා. අපිට කෑම යන පුරුදු කරේ මෙහෙමයි. මෙන්න මේ වගේ බීම අපිත් එක බීබී හිනා වෙමේ හිටියා. විහිළු කළා. අපේ බල්ලා නෑවේ මෙහෙමයි ආච්චි. ඒව තමයි කියන්නේ. පින්නොතුනි බෞද්ධයන් හැටියට අපට ඊට වඩා අභිමානයක් තියෙනට ඕන. මං හිතන්නේ දරුවෝ ලොකු ආදර්ශයක් දුන්නේ බොහෝ අයට. ඒක පින්නතුණේ කෘතඥතාවයේ ධර්මයෙන් ලබා දෙන අනුග්‍රහය ගැන කෘතඥතාවයේ පින්නතුණේ හරියට දහමක් ලැබුණොත් කෙනෙකුට ඔබ දන්නවනේ සරුවත් හාමුදුරුවෝ තමන්ට දහම උගන්වලා දීපෝ. තමන්ට මුලින්ම දහම කියා දීපෝ අස්සජිහ හාමුදුරන්ට ගරු කරපු හැටි නේද? බුදුහාමුදුරන්ට විතර ප්‍රඥාවෙන් දෙවෙනි වෙච්ච සරුවත් හාමුදුරුවෝ අගසව් ධර්ම සේනාධිපති සරුවත් හාමුදුරුව තමන්ට සලකපු ගුරුවරයාට තමන්ට දහම කියලා දීපු ගුරුවරයාට සැලකුවේ කොහොමද? හැමදාම සැතපෙන කලින් ගුරුවරයින පැතර වැඳලා නමස්කාර කළා. ඒ පැතර හිස දාලා තමයි සරුවත් හාමුදුරුව සැතපුනේ. මේට වඩා ගෞරවයක් තවත් තියෙද? ඒ නිසා ඔබත් ඇසුරු කරන ඇඩ පිනොතිනි පුළුවන් තරම් මට්ටමින් දහමේ උදව් කරන්න. හැබැයි ඒක ළඟ එක ගුණයක් තියෙනට ඕන, නැත්නම් බෑ කරන්න. මොකද්ද? සුවච ගුණය තියෙනට ඕන. දහම කියා දෙන එක මේ කවුන්සලින් වගේ. කවුන්සලින් දෙන්න පුළුවන් කම තියෙන ක්ලයන්ට් කැමති නම් බලෙන් දෙන්න බෑ. අන්න ඒ වගේ තමයි පිනතුණි යම් කෙනෙක් ඔබ කියන දේ අහන්න සූදානම් නම් ඔබට පුළුවන් යා වෙනස් කරන්න. ඒක දවසකින් ඉඳේකින් බැරි වෙන්න පුළුවන්. ඒක 100%ක් බැරි වෙන්න පුළුවන්. යම්කිසි පමණකින් පින්නතුනි කරන්න පුළුවන්. ඉතින් ඒකත් අපි කරන්න ඕන. ඒක කලියුත් ඒකාන්තයෙන් ප්‍රතිඋපකාර කිරීමක් හැටියට අනිත් එක ඒ තැනැත්තා හැමදාම ඔබත් සමග ජීවත් වෙන්නේ කිසියම් දවසක ඔබෙන් වෙන වෙලා යනවා. ඒක ඔබ කලින් මිය යන පුළුවන්, නැත්නම් ඒ තැනැත්තා පස්සේ මිය යන පුළුවන්. කොහොම හරි අපි මිය යනවා. ඒ මිය ගිහිපු දවසට මේ ලැබපු ආත්ම භාවයට වඩා සුගතිගාමී තැනක් එයයි ලබන්නට ඕන. අන්න ඒ සඳහා උදව් කරන්නට ඕන. ඉතින් අපට උපකාර කරන දායකයන් හිටියට ඔබත් මේ ජීවිත කාලයේත් උපරිම දුකෙන් නිදහස් වෙනවා දකින්නටත්, ඒ වගේම සසරදී හොඳ සුගතිගාමී ආත්මාවක් ලැබලා තවත් තවත් ධහමට නැඹුරු වෙන දකින්නටත් අපි වික්ෂුන් වහන්සේ විදිහට කැමැති. ඉතින් ඒ නිසාම තමයි මේ ස්වාමින් වහන්සේ ඔබ වෙනුවෙන් ධර්ම දේශනා මේ ආගමික කටයුතු ඉතාම ඉහළින් සංවිධානය කරන්නේ. ඒ නිසා ඔබට මේ ධර්ම දේශනයක් පැයක දෙහික කාලයක් ඔබ කැප කළා. ඒකට පිටපස්සේ මේ ස්වාමීන් වහන්සේලා බොහෝ දිග කාලයක් ඒ සඳහා සූදානම් වෙනවා, කැප වෙනවා, ලොකු පරිත්‍යාගයක් කරනවා. ඉතින් ඒකේ ප්‍රතිලාභ තමයි ඔබ මේ ලබා ගන්නෙ. ඉතින් ඒක ඔබ කෙරෙහි මහා කරුණාවකින් මේක කරන්නේ. ඉතින් ඒක ලබා ගන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. ඔබ ලබන මේ ආලෝකය, මේ පහන, මේ පහනේ ආලෝකය ඔබ ඇසුරු කරන අනිත් අයටත් දෙන්නට ඕන. ඔබේ ජීවිත කාලය පුරාමත් මේ පහන නොනිවෙන පහනක්සේ ඔබ දල්වාගෙන ඉන්නට ඕන. ඒක තමයි අපිට කරන්න පුළුවන් දේ. ඉතින් ඒ සඳහා ඔබට නිරොග් නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය සැලසේවා. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් හේතුවෙන් හැම දිනාටම උතුම් වූ නිර්වාණ අවබෝධය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හොඳයි පින්තුනි, අද දින මේ නිවසේ ඉතාම ලස්සන පින්කමක් සිදු කරලා නිවාඩපත් වෙච්ච අවස්ථාව. ඉතින් මේ නිවස අද ලස්සන මල් තියෙන පිරිසිදු ජලය තියෙන විලක් වගේ පස්පියුමෙන් සැරසීගත්තු විලක් වගේ ඒ විලට බොහෝ දෙනා ඇවිල්ලා පානය කළා, සිහිල්දිය පානය කරලා පිපාසයෙන් නිවා ගන්නවා වගේ මේ නිවසේ බොහෝ දෙනෙක් ඇවිල්ලා සද්ධර්මයේ ශ්‍රවණය කරලා තමගේ ජීවිතයට ආරෝග්‍යයක් ලබා ගත්තා. ඉතින් ඒ පින්කම ගැන මේ නිවසේ අජිත් මහත්මයාට මල්කනෝන්ට වගේම මේ සහභාගී වෙච්ච හැම දෙනාටමත් සතුටටපත් වෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ විදිහට අපි මේ පින්තුන් හැම දෙනාටම විශේෂයෙන් ආශිර්වාද කරනවා. මේ වගේ දහම් වැඩසටහන් ඉතාම හොඳින් සාර්ථකව කරන්න පුළුවන්කම ලැබෙන්නේ මේ පින්තුන් පිටපස්සෙන් ඉඳගෙන ලොකු ශක්තියක් ලබා දෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේලාගේ පහසුකම් ගැන හැමදේම මේ පින්තුන් නිතරම හිතලා අපි ඇතැමට ඉල්ලීමක් කරන්නත් කලින් මේ පින්තුනම කල්පනා කරලා අපට අවශ්‍ය සියලුම පහසුකම් ලබා දෙනවා. ස්වාමීන් වහන්සේට වැඩම කරන වාහනේ ඉඳන් වාහනයට අවශ්‍ය කරන ඉන්ෂුරන්ස් එක ඉඳන් සියලුම දේවල් ගැන මේ පින්තුන් බලලා ක්‍රියා කරනවා. ඉතින් ඒ ශක්තියෙන් තමයි මේ ස්වාමීන් වහන්සේලා මේ වගේ ලස්සනට පින්කම් කරන්නේ. එනිසා ඔබ නිරතුරුව සදා පුණ්‍යම් පවඩන පින්කම් කරන පිරිසක් හැටියට ඔබට සතුට වෙන්නට පුළුවන්. ස්වාමීන් වහන්සේ හැටියට අපි ඔබ හැම දෙනාටම ආශිර්වාද කරනවා. ඉතින් අද මේ පින්කමේදී විශේෂයෙන් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ විවාහ ජීවිතයේ සපදින ඒ සංවත්සර සපයන මේ මාසයේට ඒව සමරන ඒ හැම දෙනාටම අජිත් මහත්මයාට මල්කිනෝන දෙපළට ඒ වගේම මහින්ද මහත්මයා චින්තනෝන දෙපළට ඒ වගේම කාරින්ද මහත්මයා ජිත් නෝනා ඒ දෙපළටලු ඒ හැම දෙනාටම දිව්‍යංගේ රැකවරණ ආශිර්වාදයෙන් සල්සේවා පින්කමට සහභාගී වෙලා දරෝපකාර කළ හැම දෙනාටම දෙවියන්ගේ දැහැම රැකවරණ ආශිර්වාදයෙන් සල්සේවා කියන ප්‍රතිමෙන් අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු ගාතාව කියලා එත්තාවතාච අම්හෙහි සම්භතං කුඤ්ඤ සම්පදං දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා එත්තාවතාච අම්හෙහි සම්භතං කුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති එත්තාවතාච අම්හෙහි සම්බතං කුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. ඉතින් කමේ විශේෂ ආරමුණක් විදියට පින්තුන සඳහන් කරලා තියෙනවා විහාරවාසී ස්වාමීන් වහන්සේලාට ආශිර්වාද කරන්නට. ඉතින් ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ධම්මපියති හාමුදුරුවෝ ධම්මාලංකාර හාමුදුරුවෝ සිරිනන්ද හාමුදුරුවෝ ඇතුළු විහාරවාසී සියලුම ස්වාමීන් වහන්සේලාට මේ උතුම් පින්කම ආනිසංසයෙන් උන්වහන්සේගේ නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසේ සම්පස්සල සේවා උන්වහන්සේලාගේ අධ්‍යාපනික ආධ්‍යාත්මික කටයුතු දිනෙන් දින සඵල වේවා කියන ප්‍රසමෙන් අපි සාදු කියලා ආශිර්වාද කරනවා. අපනම් මියගිය ඥාතිහුද මේ පිණිසූපත්ත්වා පින්කමට සහභාගී වෙච්ච ඔබ හැම දෙනාගේම නමින් මියගොස් යම් ඥාතීන් පින් අපේක්ෂාවකින් සිටිනම් ඒ සියලුම දෙනාත් අවීචී පටන් භවග්‍රේ දක්වා විවිධ කලවල සිටින සත්‍යයන් අතුරින් යම් තා සත්‍යයන් පින් අපේක්ෂාවකින් සිටිනම් ඒ සියලුම සත්‍යයන් ඔබ සිල් සමාදන් වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් දාන ආදී පූජා කිරීමෙන් ලබන මේ සියලුම ආනිසංස විස්පේ පින් අපේක්ෂාවෙන් සිටින සියලුම සත්‍යයන් මේ පින දැක තමන් විසින් සිදු කරන ලද පින්කමක්සේ සතුටු සිතින් පින් අනුමෝදන් වෙත්වා කියන පැතුමෙන් අපි මියගේ ඥාතිනටත් පුණ්‍ය ආනමෝදනා කරමු. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි සිනසුනි හැම දිනෙකම බොහොමත්ම සතුටට සැනසීමට පත්වන්න අද මේ නිවස විහාරස්ථානයක් ධර්මශාලාවක් වගේ පන්සලක සිදු කරපු ලස්සන පින්කමක් වගේ බොහෝ දිනෙක මේ පින්කම දැකලා සතුටු වුණා. ඉතින් ඒ ගැන ඔබ නැවත නැවත සතුටට පත්වන්න සිදකලාව මේ උතුම් පින්කමේ ආනිසංස බලයෙන් පින්තුනි හැම දිනාටම මෙලොවසින් නිදුක් නිරෝගී සම්පත්තිය සැලසේවා දිගාන්තරි සම්පත් සැලසේවා ජීවත්වන කාලයේහි වඩ වඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වීමට මේ පින්කම ආශිර්වාදයක් වේවා. පරලෝ ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා බයං පන්තාච නිබ්බයා සෝකං පන්තාච නිස්සෝකා පන්තු සම්දේති පානිනෝ දුකින් තේන සත් දුකින් මේදත්වා බියෙන් තේන සත් බිය නැති වෙත්වා සොනින් තැවෙන සත් සොම්නත් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා අභිවාදන සීලස්ස නිච්ඡං වන්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තිමේවච අතෝ නිවාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු